ධර්මානුශාසනාව. කරුණු පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. දෙවරක් බුදුරජාණන් වහන්සේ වහුරුවාගෙන වීදුවාගෙන ප්‍රදක්ෂිණා කොට උරුමයේ ධනමක යදම කරලා උරුමයේ කාශපාදී සහෝදර කිරිස දාතක් තවුස් කිරිස එනි වික්ෂභාරින් පැවිදි කරවා උපසම්පදා කරවා ආදිත්‍ය පරියාය සූත්‍රයෙන් ඒ සම්පතින අරිහත්යේ ප්‍රමුණම ඉතවත් සංඥාවේ තමයි කාර්යකාරීකට වැඩි ඒ තමයි බිම්බිසාර මහරජුන් ඊතාවරණ කතක තිස්සල කළ ආරාධනය පදකාමෝරේ ලක්ෂ්මීවල වේලට වැඩියා වසු දිනේ රජල් මාමිගාවේ ධම්මරදල අවසානයේදී රජතුමා මේල්වන වෙන පූජා කරන්න යෙදුණා මේ සියල්ල සුද්ධෝදන මහ රජතුමාගෙන් ආරච්චි වුණා එතුමා මහබෝසතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ දවසේ එක්වතන් හිතට සොයමින් විමසමින් ප්‍රණිවිඩ විමසමින් තමයි වාසය කළේ ඒ අතර ලෝකුත්තර බුදුරජාණන් රජගහනුවර වේගවන් ආරාම ගැටින් බව දැනගෙන නව වාරයක් දහස දහස තීරවල සයත අමාත්‍යව නව දිනේ කැරියා මත්යන් වයසයි මට මගේ පුත්‍රයන් වහන්සේ දැක ගන්න වැඩම කරවගෙන එන්නයි කියලා ඒ නව දහසක් දෙනාම නව වාරයක ධම්මසල අර්ථය දෙපතුනා කරේ උනා ආරාධනා නොකර හැරිය අන්තිමට අපේ මහා බෝසතුන් වහන්සේ උපදින දවසේ එකට උපන්නේ කාරුදායී කියන්නේ සරෝකාර්මික ආමාත්‍යයට නියම කළා. දරු උපවත් කියන මගේ පුත්‍ර රාජේ මට දැක්කාන වැඩම කරවගෙන යන දෙන්නෙක්. එතුමා ආරාධනා කළා දෙවියන් වහන්සේ මට මානවෙන් අවසර දෙනවා නම් මම ආරාධනා කරන්නම්. දරුව මාන දෙනා විනවි හැදී මට මගේ පුත්‍රයන් වහන්සේ වැඩම කරවා දෙන්න. එතුමා දහසක් ලෙසේ කියෙහෙල්ලම් පටිකානුවර වේලුවන් ආරාමයේදී බුදුබණ අසන අරිහත්යෙ පත්ුණා මේ විස්වාමීන් කරදී වුණා. ඊමෙත් වේලාව සලකන ගාථා ඇතකින් මාර්ග වර්ණාව කළා. ඒ අනේත මැදින් කොට සසන උපාකෝවදාසේ තමයි වැඩම කරවන්න මේ ආරාධනේ කෙරේ. ඒ ආරාධනිය අනුව සර්වඥන් වහන්සේ එවකට සමීපචාරී වෙතිකේ විසුදාසා ප්‍රාතන් වහන්සේ සමඟ හදිනවත් පුරණුවන බණ පිටත් වුණා. දාඨගණ යදුනක් පමණක් ගමන් කරමින් ඒ ඒ තැන්වල නැවතී දහම් දෙතමින් දවස් 60ක් ඇතුළත ගමන නිමෙන හැටි පිටත් වුණා. ඒ දවස් 60 තුළදී කාර්යදායී මහරහතන් වහන්සේ ආසින් වැඩම කරගෙන සුද්ධෝදන රජමාලිගාවේ දම් වරදල මේ සියලු ප්‍රවෘත්ති රජතුමාට ප්‍රකාශ කරලා රජතුමා පිළිගන්වන බුද්ධ පූජාව රැගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පිළිගන්වා වරද වෙනවා. දවස් 60ක් මේ මහරජුවන්ගේ දානෙ තමයි සරුවඥන් වහන්සේ දරන්නේ. ඒ නිමිත්තෙන් කාරුදායි මහරහතන් වහන්සේට ස්ථානාන්තරයක් ලැබුණා. මුල ප්‍රසාදක බුද්ධ පුත්‍රයන්ගේ අග්‍රස්ථානය ආයතන කපිලවස්තුන්ට යදමකට වදානේ විසක් පොයේ දවසේදී බුදු වීමෙන් අවුරුද්දක් ඉරණ දවසේදී එදම සිදී ඥාතියගේ මාන මාර්ධනයේ පිණිස අතීත සරුවාඥන් වහන්සේලා අනුව යමින් ඥාතින් මැත්තේ බුදුමහිමේ දක්වන පිණිස යමා මහතල අරපාන සිද්ධ වුණා. මහා ප්‍රතිමේන කල්පනා වුණා. ජයෝත්පාදාචාර්ය වහන්සේගේ ප්‍රඥා කුඩ බුද්ධවාස දේශනයේ පැවැත්වුවා. ගණ්‍යාපිටක දේශනයේ පැවැත්වුවා. එදවසේදී ආසපුරා රැස්වූ දෙවියන් බමුන් අතරට කෝටි ලක්ෂයක් ලෙස රහත් වුණා. අසංකේයයක් ලෙස සෝවාන් ආදී යක මාර්ග ඵල නිවන් ආબોධ කරගත්තා. දෙතරුදාව දෙතන වෙලාවේ මහා පොළව කම්පා වුණා පමණක් නෙමෙයි පොකුරු නැයි නැස්සා. මහා ජනතාව අතරේ මව්පස අසූ කුල ඥාති දාස අසූ ඥාති කුල අසූ දාසක් ඒපත ඥාති කුල අසූ දාසක් මේ දිගාවෙන දරුවන් සරණිය මේ ශ්‍රාප්‍යාවේ සහිත දේශනා කළ දේශනාවක් තමයි අදිනිය මාතෘකාවක ඉදිරිපත් කරන්න යෙදුනේ. ඥානින් කන්නා කිනන් දේතන් මත්ී දේනින් ප්‍රතිස්තතන් චතමානෝ නැතින් තේජින් බෝධි ආශේව කාරණ ඥානේ කුමාරයත් කෘෂ්ණ ජිනා කියනිය පතිවෘද්ධ ඇති මාත්‍රී දේවියත් පරිත්‍යාග කිරීමේදී මගේ සිතේ කිසිම පසුතැවීමක් නොවේ. නෝතුරා බුදුබාපතා ගන්නේම නිසයි. නමේ දෙස්සා උපෝපුත්තා මාත්‍රී දේවී නෙදෙසියා සබ්බන් මිතා කියම් අයියන් සත්මාදී අදාසහ මගේ දරු දෙන්නා මට අප්පියේ නිසා දන් දුන්නා නෙමෙයි. මාගේ දෙවියන් මට සතුටුකම් කළා කියලා දන් දුන්නා නෙමෙයි. ඒ සියලු ප්‍රිය කුච්චලයන්ට වඩා මම සර්වඥතා ඥානීය ප්‍රියයි මන අතයි. ඒකා මේතර ජීවිතය සමාන ප්‍රේමනා ප්‍රවදන්වන්ද ලෝකුණා බුදුබාපතා දන් දුන්නේ කියන කවචනගතාවේ ප්‍රකාශ වුණා. අධ්‍යයනයන් පටවි අභිඥාය සුඛං දුක්ඛං සාති දානබරමය සත්තක්ඛප්පං ප්‍රකම්පතාති අධ්‍යයනකෝ මේ මහා පෘථුවිය සතර දුක් සදන්නා මේ මහා පෘථුවිය මගේ දාන පාරමිතා නිසා සත්වාරයක් සම්පිතනීය කියන එක තවත්ගතවක ප්‍රකාශ වුණා. දැන් අපි සලකා බර මේ දේශනාවේ මුලදාග අවස්ථා තුන අපේ මහා බෝසතාණන් වහන්සේ මෑණියන් කරබේ කියාගෙන මහතවරේ තියෙන මනෝ ප්‍රදානයේ නිරෝධයන්ට සත්‍යන්ත කල්පනාක්ියා කඳුනේ 125000 ගුණවරයන්ව අත්හැරලා සම්මුඛ වෙමි. සිටින්ම ගුණබාපතිනේ පෙරම් පුරාගෙන ආවා. නමාතන්ගේ කල්පනාක්ියේ තුල 380000 සර්වඥන් වහන්සේලා සම්මුඛ වෙමින් වටිනී බුදුබාපතාගෙන පෙරම් පුරාගෙන ආවා. දීපංකර පාදමෝලේදී අතක්වත් නිවන් සැපහැරදම අත් ධර්ම සමෝධානයේ යෙදී අභිනියාද පවත්වා මතු ලෝතුදා බුදු වෙන බවට නීති වර්ණාසේ ලැබුවා. ඉවර්ණපතු ලදනේ අන්තිමට බුදු වෙන්නේ ප්‍රථමයෙන් අන්තිම මනුෂ්‍ය ආකාරයට පත්වුනේ වෙස්තන්තර බෝධිසත්ව නමිනුයි. ඒ අතරත වෙස්තන්තර උත්පත්තියේ ප්‍රථමයෙන් උන්වහන්සේ හැදීයේ සෞඛ්‍යතා භවනේ. එවැනිම විශ්වාන්තර බෝධිසත්වයන් වහන්සේගේ මෞතමියා ජීවත් වුණේ සෞඛ්‍යතා භවනේ චක්‍රදේහ රාජයන් අක්‍රමහෙන්නිකා දිව්‍යනාම් ප්‍රණව හැදීට කුසදී දිව්‍යනාම් ප්‍රණව නම්. පළමු කොට කුසදී දිව්‍යනාම් ප්‍රණවගේ ආසකෙවි සුතේමි ලකුණු පහල වුණා. දෙවි කෙනෙක් දෝලවෙන් චුතේන් ආසන්න වෙනකොට නිමිති පහක් පහල වෙනවා. දින සාලෝ කිලුක් වෙනවා. එයා මේ නැගිලා දහදිය නැගිලා මොනේ අපේ විවරණ බලා කැටි වෙනවා. තරංගේ මාල් ආදී මනාන කරේනවා. ඉන්නේ ආත්මේ වාඩි වෙන්නේ සැතපෙන් දෙපා වේනවා. එන්න මේකේ ලක්ෂණ පහ ලැබෙන කොටනේ කුද්දියෝ දන්නවා දැන් සුත්‍රයේ ළඟයි කියලා. එනිසා මේ පොසතියේ දේනින් නමන්සේ නැත්තන් දිග දිනාංගතාවන් සුත්‍රයෙන් ආතන්න බව දැනගත් සම්දේව රජතුමා නම් දෙවියන්ගේ වාණිය එක්කාල කරගෙන ජීවිත සතිවරින් මෙතුමිය කල සාධනාවක් කළා. දෙවියන් වහන්සේ දැන් ඔබතුමියගේ අවස්ථාවටයි. ඔබතුමියගේ ඉන්නේ දෙවියට මනෝ එකදීමට අනිස්තාර කරන්න. එතකොට පොසතියේ දිවරාංගනාව අඳුළු වැව ගන්නවාගේ කන ගැටු වුණා. අතාරිනිය ඔබ මේ දීලෝකෙන් යුතේන යුත කරන අනමේ තමන් යාස කෙරලා කියන්නේ ස්ථාපිතත් දෙන්නේ. එල්ලා වේදේ සත්‍ය රජතුමාගෙන් වරම් අටක් ලබා ගත්තා. වරම් 10ක් ලබා ගත්තා. එතනියේ මනෝ උත්සාහයේ සඳහා කර්ම 10ක් ප්‍රාර්ථනා 10ක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ මේ ඉස්තිති දෙවියන්ගේ සත්‍ය රජතුමා වරම් දුන්නා. එතනියේ එක ප්‍රාර්ථනාවක් තමයි මඳුරටේ සාගලපුර නුවර උපදින්න. පුසතේ නම් දේවි පුසතේ නම් නම ලබන්න. ඒ වගේම ශරීරයේ හරියට මේ සත්හඳුන් වර්ණ ඇති ශරීරයක් වෙන්න. තරුණ වයසේදීම හේතුත්තරේ කියන ජයග්‍රහණලගේ සිංහලෙන් කියන හේතුත්තර නගරේ සංඝයේ කියන පදමානෙ දුන්නද අභිනේතේ වෙන්න ප්‍රාර්ථනා කළා. ඒ වගේම මගේ උසතලේ නැතේ නොකියා දන් දෙන්න පෙරම් පුරාගෙන යන බෝධිසත්ව උත්මයේ පහළ වේවා කෙන මේ විදිහේ ප්‍රාර්ථනා 10ක් ඉදිරිපත් කරා. ඒ සීනෙ සිද්ද වෙන්නේ සත්‍යව රජතුමා වරම් දුන්නා. ඒ සියල්ල මේකේ සිද්ද වුණා. ඒ අතර තමයි මහා බෝසතාණන් වහන්සේගේ දිව්‍ය ලෝකයේ ආශ්‍රයයෙන් යුතුයෙන් දාසන වේලාවේ සත්‍යව රජතුමා කියන කළා ජයතුනා පුරයෙහි සංඥේ කියන සමාරාජිරුවන්ගේ පුත්‍ර මුසතියේ දේනින් වහන්සේගේ දරුවෙක් වශයෙන් මනෝලෝපදෙන් අධිචාර කරන්න කියලා. මහා බෝධිසත්ව දිව්‍ය රාජාණන් ලෙස අධිචාර කොට ඉතාම සුකුමෝතකින් මාවත පරිසම් දිගත්තා. ඒ දවසේදීම සෞඛ්‍යාභාවනයේ තිබෙන රාජයන් 60000 දෙනෙක් උදේ වෙලා මේ නුවර සුදුසු තැන් වල පස්සට ගත්තා. 1000 මේ සිද්ධිය වුණා. ඒ උත්තරයන් වාසේ මාපත ගිරිතට ගත දවසේ පටන් උසමේ දේවයන් වහන්සේ කිතක් පහළ වුණා. සතර වාහකද ලක්ෂයක් දෙකින් ගැකට දානයක් දෙන්නේ විදියට. එදා පටන් ලක්ෂයෙන් දෙකින් නැකොට ධම්මයක් පැවැත්තුවා. දස මාසයක් මේ දරුවස්ව කුසේ ගැතන ඒ කාලය තුළ මවකමේ තුනක් ප්‍රතිශ්‍යාවා චිතර දෙයක්තරන්වත් දසනය දෙයක්ත වී සාම නිරෝගීව වාසනාවර්ථව ගත කළා. මේ අතර හරියට මුත්වත්යේ සිද්ධවෙන්න සුදුසු අවස්ථාවයේදී මෙත මේ දේතක් පාල වන්නා නගර හිීත සංචාරය කරන්න. සංජය කියන තදම අරක්කිර වූ මුළුමහත් නගරයේ දෙව් පොරයක් මේ සර්සවල සුදු සිරිකාරක දේවීන් වහන්සේ වදාළිදුවන සුදු ඇඳුන් සුදු ආභරණ දරාගත් මංගල සම්ම සැමකවරුන්ලවා මෙවසවාගෙන විදි සංචාරය කරවට පටන් ගත්තා. මේ නගරයේ දෙවන වීතියේ පැමිණෙන වෙලාවේ ඒ දේවීන් වහන්සේගේ කර්මජ වාජෝ ධාතුව සරණා පුත්‍රලාභයේ ලැබෙන්නේ සුදුසු වේලාව සමීප වුණා. ඒ බව දැනගත් ඇතිවරු සිරිකාවේ පිටට බාල වලතර හැදලා ආරක්ෂා සංවිධාන සැලසුවා. දරාප්පලකින් දෙයක්සක් පැතිරෙන්නා වගේ මවටත් පුතණුවන්ටත් විඳක්වත් වේදනාවක් නොමැතිව අපිරිසුදු වර්තන නොවැතිව ජාතිදාංග මාණික රත්නයක් වාගේ පුත්‍රවල උපන්නා. උපන්න මොහොතේම මෑණියන්ගේ මූණ බලලා අම්මේ දන් දෙන්නයක් නිහෙනවාද කියලාක වරට ඇහුවා. ඉතින් කාට දෙන්නක් එකට අඳුන්ලන්න වාගේ ඉතාමත්ම නිහිරි කලින් මේ දරුවා කතා කළ වෙලාවේ මව්කුමියගේ මනසට අමෘතාභිෂේකයක් ලැබෙනවාගේ පුදුම සැලසිල්ලක් ඇති වුණා. තමන් පතාගෙන වොත්තුර නේද මේ කියලා බලවත් තියෙන කත්තලා මේ මොහොතේම කෑගේ භෝග දෙන්නගෙන මුදල් අතුරින් දහසක් බඳු බසම් ජනි බසම් මියක් අතර ලාංක ලැබුන මේ දරුව දන් දෙන්න වස්තුව තින කරකයි උපන්නේ කියලා. මේ මහා බෝධිසත්ව උත්තමයන් වහන්සේ දත්තාකින් ළඟින්ගේ මව කෙනෙකුට මේක දන් දුන්න කෙනෙක් මව කෙනෙකුට. මේක මහා ආචාර්ය කාත්‍යාරිය. ඒ කියන්නේ උපතින්ම දන් දෙන්න උපන්න උත්තමයන්. මේ වාගේ මහෝත්තමයන් වහන්සේලා කල්ප කෝටි ගණනාවක මේ කොයි ලෝක කලවන්නේ. මේ වාගේ පරිත්‍යාගයේ උත්තමයන් වහන්සේලා ගැන නිවන් දකින්න අතුරු අපට දකින්ද අහන්න ආශ්‍රය කර අනුගමනය කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මහා පෙරහැරේ කඩිමාලිකාවට වැඩම කරවාගෙන ගිහිල්ලා මෞකන්ද පියපතේ දෙලපතේ නමක් නොතදා මෙස්තමියේ උපන්න බැවින් දෙසකයන් දෙලද දෙලදිවියේ උපන්න බැවින් මෙස් සම්තරේ කියන නම ලැබුණ මේ පුතුණුවන්ද එතවත් තියෙන එකට උපන්න දරුවන් 60000ක් ව්‍යා ගත්තා. ඒ කොම රජවාසයක බමුණවල කුමාර ලීලාවෙන් මේ විශ්වාන්තර කුමාරයන් වහන්සේගේ කිරිවල හැටියට එකට වාසය කරලා එකට හැදුවා රජුවා. මේ දරුවා අවුරුදු දෙකක් තරම් කෙටි කාලය තුල නව වාරයක් ලක්ෂේ ලක්ෂේ දෙකින් වටිනා පරදනා තමන් හදාවදා ගන්න කිරිමවවලු දන් දුන්නා. ආපසු ගන්නේ ඇයවත් උන්නේ පස්සේ. මේ වාගේ මුදුම පරිත්‍යාගයෙන් උත්තමී වාස ඇතේදී වාස ඇතේදී ධනතේන වාසයේදී තමන් දඩතේන ඇදත වෙලා බද්ධ කාර්යයන්ට බැඳගත්තා. බද්ධ කාර්යයන්ට බැඳගෙන ආත්‍යාත්ම දාන අදිස්ථානයක් කළා. කලද කෙනෙක් මගේ නෙත් ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදු පාපතා නෙත් දන් දෙමි. කලද කෙනෙක් මස් ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදු පාපතා මස් දන් දෙමි. කලද කෙනෙක් ලේ ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදු පාපතා ලිය දන් දෙමි. කලද කෙනෙක් වෘදවාසු ඉල්ලගෙන පැමිණෙත්වා බුදු පාපතා වෘදවාසු උපුටා දන් දෙමි. කලද කෙනෙක් ජීවිතය ඉල්ලගෙන පැමිණෙත්වා රාජ කුමාර තාත්තේ ප්‍රතික්ෂේප කොට දාස බාට තාත්තේ ජීවිතය පරිත්‍යාග කරන්නේ. මේක සියවර දහස් වර ආවර්ජන කරන්ද කරන්ද මාපලේ දරන්න බැරි වුණා. ස්වාමීන් වහන්සේ කිසි ආතන්ක කල්පනාක්යක් මොන්නේ පෙරුම් පුරාගෙන අවිල්ලා මේ වාගේ පරිත්‍යාගයක් කරන්න සුදුසු ඉච්ඡා සාපිකයන් වාගේ පොළව කප්පා වුණා. මේ තමයි පළමුවෙන් පොසී කල්පාකල ආත්‍යාත්මක දානය. වාද දාසේ වෙනකොට පුරපත සදාක්යෙන් යටිලා රූපයෙන්ද යසයෙන්ද ඓශ්වර්යයෙන්ද ඥානයෙන්ද ගුණයෙන්ද කරුණාවෙන්ද මෛත්‍රියෙන්ද පරිත්‍යාගාදී උස ගුණ ධර්මයන්ගෙන්ද පරිපූර්ණ වෙන්නේ දෙවොලෙන් මිනෝ මනෝලෝකයට දැත දෙව් කුමරෙක් වාගේ ලක්ෂණ පාත ගැළුණු ඒ උත්තරයන් වාසියගේ රූපාර්ථය වාගේ ඥාන කවසලිතාව දැත මහරජු මේ කුමාරයන් වහන්සේට අභිෂේක කොට ආර්ය ප්‍රරේකට සුදු ප්‍රවත්තාවක් සැසගත්තා සාදාතන්තේ කල්පනාවට මේකට දෙනුම් පුදාගෙන ආව තමන්ගේ දෙවැන්නේ චේතේ රතේ මාත්‍රි නමින් ඉපදේ සිටියා එතුමියත් ඒ වායිකයේ කෙනෙක් මා පුණ්‍යවත් මේ දෙදෙනා එක්කාසු කොට ග්‍රාමංගලයේ සිටකොට වාජ්‍ය උතුන්න තරුවා මේ කුමාරයන් ආසුකන්න දවසේම තවත් ආචාර්යයෙක් ඉදුණා එනවා කෙනේ උපෝසත පොලේ අත්මිය තමන්ගේ අත්තටම ආහෙන් ගෙනල්ලා ඒ රජුගේ අත්තලේ තැන්පත් කළා සුදෝසුදු පාදෙන් දැවෙන්නේ අත්තට වාද පන්දර කියලා නම් තිබුවා පන්දර කියන්නේ සුදු කියන එකනේ සුදු අත්තට වාද මේ මහ බෝසතුන් ආසුපාන දවසේම මේ වස්තුව ලැබුණේ අත කාලයක වයස 16දී මේ උත්මයන් වාසයේගේ අස්වාහනේ බාග පතුනේ මේ පන්දර කියන ඇත්රාජයයි මේ අතරේ රාජ්‍ය අභිෂේකයේ දවසේ පටන් නගරයේ හතර වහරකද සහ නගර මැද සජවාතර අභිෂේක කියලා ඉස්තාල 6ක දන්සල් 6ක් ඇදුවා එක දාසක 6 ලක්ෂයේ ගණන් වැය කරමින් දුකී මාගේ අතර මනාතාවයෙන් දිනපතා ධම්මින්කම් කළා හැම දවසේම උපෝසත දවසේදී උපෝසතුන් වහන්සේ අර පන්දර යථාපිට නැගී මේ දානසාරාව කරන්න වරිනවා පළමුවෙන් තමන්ගේ අතින්ම දුකින් නැති අත්‍රාණයට ධම් දෙදෙනවා මේ සිතුන් වහන්සේ ප්‍රයත්න අධික කළා මේ අතරතේ සතර කල්ප ලක්ෂ්‍යයන් කරා දිග කලක් බෙරුම් පුරාගෙන මහා පින්වත් දරු දෙපළන් එන්නට ලැබුණා පළමුවෙන් පුත්‍රවණක් උපන්න සංතරකින් පිළිගත් නිසා මේ දරුවාට නම් දක්වා ජාලිය කුමාරයා කියලා. තවත් අරු දෙකක් වමනේ කියාම තමන්ගේ තියෙන කෙනෙක් පහළොන අඳුන් දී සමගින් පිළිගත් නිසා මේ දරුවාට නම් දක්වා කන්නාගිනා කියලා පාවිච්චි. අපි කෙස්නගිනා කියන්නේ කන්නාගිනා. මේ දෙන්නා එද කියා දෙල්ලම් කරන වාස වෙනකොට එකදාට අරියක පතනස්වා කොහොම දවසකදී නගනීර වාහල් කරේත වැඩම කරවලා දන් දෙන වෙලාවේ දන් දෙන වෙලාවේ කලිකුරාතෙන් දුර්භිස්ස බයව මිත්‍රා බ්‍රාහ්මණ අට දෙනෙක් මේ මංගල සම්මත පන්නර ඇටාරි ළඟ නැවිලා හිටියා කලිකුරාතේ රජතුමාගේ විධානයෙන් රජතුමාගේ බක්කටු ලබාගෙන මේ බ්‍රාහ්මණය ඇවිල්ලා ගොඩල්ලා පොඩේ ඉඳගෙන අර දකුණු වාහකට බලා වදින වෙලාවේදී නගනීරෙට දකුණු පැත්ත බලා වදින වෙලාවේදී ජයෝසාකලා බෝසතුන් වහන්සේ ජාතකයේ යෙව්වා සමිඳුනේ ලෑවා මේ පින්නතුන් කොහෙන්ද ධාවේ මොනවද බලාපොරොත්තු වන්නේ ඒ හැමදෙනා කිව්වා ජයතුබව මහරජ කියලා වාසන ජය වේවා අප කලිගරණින් පැමිණි බ්‍රාහ්මණ මිරිසා කලිමු රජයේ දුර්භිෂ්ඨ භයනිතා විශාල විපත්තිය අකරේ රයි වාසන නැතුණු සමන්නාතේ මේ සුදෝසුදු ආකාශචාරී පන්නරහති රාජයා ධම් ලබා ගන්නයි අපි ආවේ වාසයට මත බුදු බව ලැබේවා මේ යථාබද ධම් දෙනේ කෙක්වා කියලා ආරාධනා කළා බෝධතුන් වහන්සේ කල්පනා කළා මේ අතමගින් ඇසිල්ලුවේ නැහැනේ මාසිල්ලුවේ නැහැනේ දෙල්ලුවේ නැහැනේ වෙන ශරීර අවයවයක් නෙමේ නෙල්ලුවේ ඒකට අනුවර්ණාදියක් නෙල්ලුවේ කියලා ඒගන එතනින් විමත බැලලා මේ ඇතා සරසල දේවල් සියල්ල බැලුවම සියලුම පස්සේ අලංකාර වගේ සරසල ඇතිගුණ ඇතා බලාගන්න සුදුසු ඇත්තවුව සහිතවම මේ ඇතා දන් දීමට කැමති වෙලා සංකෙන්දී අරගෙන මේ බ්‍රාහ්මණයාගේ අතට මේ සුදුසුදු පොඩයල කියලා සංකෙන්දී දන් වදමින් අධිකාර කළා ආකාශචාරියන් වූ අපලට මේ වස්තුව නැතුණු වූ මහා තේජවන්ත වූ මේ පුණ්‍යවන්ත වූ හති රාජයා වඩා හති රාජයාට වඩා එනි හති රාජයා කෝටියකට වඩා මත සර්වඥ තාඥාවේ ක්‍රියාවේ මනාපායි එනිසා මේ හති රාජයා මමද බුදු බවපතා දන් දෙනවා මේ දන් දීමේ කුසලයෙන් මගේ බෝධිසම්භාවයෙන් උතුම් ප්‍රති ලෝකුරා උතුබාව ලැබේවා කියන අදිස්ථානයේ සංවදයන් දුන්නා. මේ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේගේ සිටිය ජීවිතයේ අසීමිත කුසල චේතනාවල ආනුභාවයේ කොච්චරද දෙලක්ෂ 44000 කඳුන් ධනකම ඇති 7,10,250 වට ප්‍රමාණය ඇති මේ මහා පෘථුවේ කම්පා වුණා. ඒක මහා පුදුම ආශ්චර්ය දානියක් බාටපත් වුණා. ඒ අතර බෝසතාණන් වහන්සේ ඇතා දන් දෙල තමන් වහන්සේ මාළිකාවට වැඩම කරගෙන තමන්ගේ එකට ඇතරෙන 60,000ක් ඇමති මනුල්ලත් එක්ක තමන් කළ ධර්මයේ ආවර්ජනය කරමින් සමාධිගතවමින් සන්තෝෂයෙන් ඉන්න වෙලාවක් වුණා. ඒ අතරතේ නගර වැසියන් දේවාවිෂ්ඨයෙන් කුපිත වෙලා ඒ මහරජුන්ට මහා බරපතල දැනුමක් කළා. දේවයන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍ර විශාන්තර කුමාරයන් වහන්සේ ප්‍රමාණ අධික්‍රාන්තව දන් දෙනවා. එනත් ඇතුන් දහස් ගුණයක් තමක් නැත. ඇයි මේ අපලත වෙනවස් වෙන ආකාශකාරී සුදෝසුදු පණ්ඩල යථා දන් දුන්නේ. ඒ වාගේ ප්‍රමාණ ඉක්මවා දන් දෙන්නේ මේ කුමාරයන් වහන්සේ තාපරත මේ රටේ චු අප සෑම දිනම යක්ෂයෙකුට හරි දන් දෙයි. ඒසා මහාන උපමාවම අදම එතන මේ කුමාරයන් වහන්සේ සතින් ඉරපලා වංගකයේදී යෙදී කියලා දැරිලා උද්ඝෝෂණය කළා. ඒ මහරජුරන්නේ ඒ අත්තන් සාසිතුවා ගන්න වෙන ක්‍රමයක් නැති නිසා කිතේ බලවත් ශෝකයක් ඇති කරගෙන නමුත් යානිතය ධර්මයෙන් නිහඬවන්නේ ඔබ තැන දෙනාගේ නිල්ලීමම ඉෂ්ට කරනවා. කවිය පුතුන් වහන්සේ වාසකජයට යවන්න කෙතම කියන ඒ අත්තන්ව සාසිතෙව්වා. ඒ සාසිතෙන්නේ ඒ පිරිසලවාම නැවත ආපසු දෙන්නා ගැනීමේ අපේක්ෂාවෙමයි. ඒ අතර කර්තාවේ නැමැතියා ගැනීම කළා මගේ පුතුන් වහන්සේ කියන්නේ මේ නගර වැසියන් කුපිත වුණා ඇතා දන් දීම නිසා හෙටවනේ වම්පුරියේ බලා පිටත්වීමට සූදානම් වෙන්නයි කියලා පණිවිඩය කියන්නේ කිව්වා. මේ කර්තා නැමැතියාගේ මහා බෝසතුන් වහන්සේ රාම්පිරිමියක් වාගේ වැඩියෙන් අතරදී දෙපා අල්ලගෙන වැදලා අඳන්න පටන් ගත්තා. එනිසා මේ බෝසතාණන් වහන්සේ ඇතුව මොකටද අරුව අඳන්නේ? අපි ආව මොකද පණිවිඩය කියන්නේ? මත පොන්දේ උත්තමයන් වහන්සේ මර සමාවල තේක්වා උපවාසයේ නියතේ මා රජු අපේ අනාඥාවක් මේ කියන්දාවා නගර වැසියෝ උපවාස හදා ගන්න දුන්නා කියලා කුපිත වෙලා හෙට දවසේ වාසුකදී කියන්න නියම වුණා. බෝසතාණන් වහන්සේ දොස් නගාගෙන තුන්තරියක් සාදුකාර දුන්නා. සාදතාවි සාදු මත නමේ හිතේ ඇදෙන ධම්පින්කම් කරන්නේ මේ නගරේ මේ රටේ අවකාශ නැති නා වංකතරියෙන් ගිහිල්ලා සිව්පම්ම කියන නවාදණිය තවස්සල් පුරා ගැනීමට මහා ලාභයක්. මගේ පියාණන් වහන්සේට දීර්ඝාස වේවා, මෑණියන්ට දීර්ඝාස වේවා, නගර වැසියන් කුපිත නොවේවා, මගෙන් වරදක් වුණා නම් සමාව වේවා, මා කරගත් විනක් නැත්නම් අනුමෝදන් වේවා. මගේ පියාණන් වහන්සේට කියන්න අද 1000ක් එන 1000ක් ඉඳලා අනිද්දා උදේ මම පිටත් වෙන මතව මමවත් ඉන්නවා කියලා කියන්නේ කිව්වා. එසේම සිද්ධ වුණා. ඒ මාරාජිරුව කැමති වුණා දාසක් ඉඳලා ඊළඟ දාසෙ පිටක් වෙනවාට. ඒ මොහොතේ මාපියේ දේවීන් මාලිකාවට වැඩම කරගෙන ගියා කියලා මාපියේ දේවීන් ඔබ සමග යම්තා දායාද වස්තුවක් තිබුණා නම් ඒව නිදා කරන්නයි කිව්වා. ඒ කියනකොට මාපියේ දේවීන්ට කඳුළු යන්නා. ස්වාමීන් වහන්සේ දන් දෙන්න කියන වචනේ පාවිච්චි කර ශ්‍රීමුකයෙන් මේ නිදා කරන ධම්පත් කරන්න කියන්නේ කියලා ඒවා. දෙවියන් වහන්සේ නිදා කරනවා කියන්නේ දන් දෙයි. මම එක සත්‍යසතික දානියක් දෙනවා. ඇතුන් අත්තියයි, අසයන් අත්තියයි, දෙනුන් අත්තියයි, රත අත්තියයි, දාපියන් අත්තියයි, දාපින් අත්තියයි, කන්‍යාවන් අත්තියයි, ඔයදීට වස්තු අටක් අත්තිය අත්තියයි. කෑමදීම ඇතුන් පැලඳුන් මේ මිලමුදා නානා ප්‍රකාර දේවා හිතකයි කියලා ප්‍රමාණයක් නැහැ. එකෙම මේ දානෙට ඔබතුමියගේ දෙමෝපියන්ෙන් ලැබුණ දායාද වස්තුවයි ගන්න කිව්වා. එතනින් සාමුකාර කියලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ඒ සියල් ඒ සියල්ලම මම කොහොමද පවරනවා? වාමි ඉතේ ඇදෙන දානෙ දෙන්නම නැතේකවා කියලා දායාද වස්තුව කියනවා. ඔය විදිහට මුළුමහත් දාස පුරාම ප්‍රකටව දේශිත දාස පුරාම දුගී නම්ගේ අතර නාථාගේ මේ දානෙ කිරිනෙමුවා. එදා රාත්‍රී භෝජනයට දුන් දානේ කටුව තුනම යදී සිටියා. මේ මොහොතේ මහ බෝසතාණන් වහන්සේ දෝසදා ප්‍රාර්ථනාවක් කළා. මේ තාවිතාම ජනතාව දුගී නගී අතරනාත ජනතාව මෙතෙන් මාමේ ඉස්සර රත්න සම්භාරයක් දන් දුන්න. මේ වස්තු සම්භාරයේ දන් දීමෙන් ලැබුව ඇත්තෝ යම් පරිසිල්ලක් මේ කුසලාරිතන්ත බලය මේ විදිහට අනාත අතරනව සංසාරයේ චරිතරණ ජනතාවට අජරාමර සංස්වාබෝධ කරවන පිණිස ලෝකුණා බුදුබාම ලැබේවා කියලා කාමකාරුණා. ඒ මොහොතේදී මහාපනෝල දරන්න දැරුව තුන්වෙනි වාරේ කල්පා ප්‍රතිය කාපිත වුණා. එදා සංඥාවේ මෞපියන් වෙත ගිහිල්ලා පසුද උදෑසන පිටත් වෙන්න ඇදිදැයින් පියාණන් වහන්සේගේ පතුල් වැදලා සමුගත්තා. පියාණන් වහන්සේ ගියා ගන්න දෙයක් නෑ නිහඬ හිටිය. මෑණියන් වහන්සේගේ පතුල් වැදලා සමුගන්න වෙලාවේ මෑණියන් මහා සම්පාදයක් අඳන්න ගත්තා. ඔය සිදුවේ තායාකලා කළා නවතින්ද. නමුත් ඒ වෙලාවේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ කිව්වා මෑණියේ දුක් වෙන දෙපා ඔබ ඇතුළු සෑම දෙනාට නිවස්ව ලබා දෙන්න ලෝකුරා බුදුබා පතාගෙනයි මම පිටත් වෙන්නේ සමාවෙන්ද. ඊළඟ මාත්‍රියේ දේවීන් වහන්සේලාගෙන් කිව්වා දේවියනි මම හෙට උදෑසන වාසකෙණිය බලා යනවා. මේ මහා රජුගේ අනාත්මයයි නගරවැසියන්ගේ උද්ඝෝෂණය නිසා එසා මිය දරු දෙන්න බලාගෙන යාපෙන් සැපෙන් ඉඳයි කිව්වා. එළ මාත්‍රියේ දේවීන් වහන්සේ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ නැතු මම තනියෙන් ජීවත් වෙන්නේ නැහැ. අමනතෝ දරු දෙන්න ජීවත් වෙන්නේ මේ රටේ රාජ්‍ය සම්පත් විදින රටවක වාසයේ වැඩෙන වාසකීය දෙවියන් වනමෝල් පලාපල දිලාගෙන ඇවිල්ල එළාගේ මලු පෙස්මන් හැමදෙලා පහන් දාලා ගිනි දාලා පන්නුණු කරලා දීලා නානා විදියෙන් උපන්තර කිරීම මාදී කරලා සම්පත්යක් ස්වාමීනි වාසයේ වරිනවා නම් මම ඒක පළමුවෙන් පිටත් දෙනවා කියන එතුමි අවස්ථාව ප්‍රකාශ කරා. ඒ අතරේ එතුමියක් පෞමියන්ගේ පතුල් වන්දින ගියාම අය පොසෙසී දෙවියන් වහන්සේ මෙයි කියන ආයතනා කළා කියන ලෙස එතුමිය කියනවා සියලුම දුෂ්කරතාවන් මම දරා ගන්නවා කියලා දරු දෙන්නත් එක්ක ඉඳාගෙන උදේ පාන්දර පොසතුන් වහන්සේ පිටත් වෙන්නේ ඉතල රටේ නැගුණා. පොසතුන් වහන්සේ නැවත පෞමියන්ගේ පතුල් වැදලා රටේ නැගිලා පිටත් වෙනකොට මෑණියන් වහන්සේ කරතාක දාන වස්තුවා යණයරතන මගේ පුතුන් වහන්සේගේ අතින් දන් දෙන්න මේ වස්තුව යදෙනවා කියලා පිටක් කර ඇරියක්. කජිති රාජ සීමාව ඉක්ොත් වෙන්න වස්තුවේ සීලම් වස්තු සම්භාරයේ දන් දෙන්න සිද්ධ වුණා. එනේනි අධ්‍යාන දන් දුන්නා. ඒ අතරත් රජයේ නැගෙන යන්නේ රාජ සීමාවටගෙන නුනා අපේ ආපහු ඇරේ බැලුවා. මෞර්තියත් සතුමගේ ප්‍රවේණිය ලැබුණ මේ ධාර්මික රාජ්‍යයේ මම අද පරිත්‍යාග කරනවා. ඒ රාජ්‍ය තුන වාසය කරන සියලුම අපාද විපාද චතුස්පාද බෝපාද සෑම ධර්මයෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ත්වා මා විසින් කර ගන්නාලද පින්කම් අනුමෝදන් වේවා. මගෙන් වරදක් නම් ඒ සියල්ලෝ සමාවෙත්වා. මගේ මේ රාජ්‍ය පරිත්‍යාගයේ මත අනාගතයේ ලෝකදා බුදුගාම පිණිස වේවා කියලා අනිස්ථාන කළා. ඒ වෙනාය මහා පොළොව සම්පාවන රාජ්‍ය පරිත්‍යාගමේ කුසල නිසා දැන් මහා බෝසතුන් වහන්සේ රටේ නැගී යනකොට පස්යෙන් දෙන්නේ ඇවිල්ලා අනේ දේවයන් වහන්සේ අපිට මේ අස්යන් අතර දෙනා දෙන්නේ කියලා. ඉතින් අසරණේ බෑල අස්යන් දෙලා දුන්නා. ඒනකොට මහා පිණිය ආනභාවයෙන් දිව්‍ය රාජෝ දෙන්නේ රෝහිත මොවේයෙන් ඇවිල්ලා මේ විගාත කර තිබුවා. බෝසතුන් වහන්සේ තේරුම් ගත්තා මේ නම් සැබෑම වූ නෙමෙයි කියලා. එකතර යනකොට කෙනෙක් ඉල්ලගෙනව රටේ. රටේ බෑල රටේ අත්දන් දුන්නා. ජනිතින් බෝසතුන් වහන්සේ ජාලේ කුමාරයා වදාගත්තා. මෞතමී කන්නාජිනා දීනේ වදාගත්තා. දැන් ඉතින් මග දෙකට තනන්නද පින්කම් කියවේවා මෙහි කර කර පුදුමාකාර සතරින්ජ. මේ අනාතර සංඝාත පුරා සුදු අලා කුණේ ලියංග ගන්දරාගේ ඉවද නුන්නා. ආත්මයෙන් මඳ මඳ පවම් පමණින් ගතර තනි දෙල් යතු වුණා. මේ දරු දෙන්න අම්මා තාත්තාගේ වදාගෙන යන වෙලාවේ දෙපැත්තේ ඉතිරියන බලුතුරු දැක්කල අම්මේ අම්මේ තාත්තා තාත්තා මට මේ දෙවි ලබා දෙන්න කියලා අඬනවා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ අත දික් කරනකොට මේ අටේ දෙනෙක් වූ ගස් අසු නැමීගෙන අතරකට දෙනවා. ඒවා ගලාගෙන දරුවන්න දෙනවා. දෙවියන් වහන්සේ සාදුකාර දෙවි අනුමෝදන් වුණා. අනේ එනේ යටි අඬ දෙතේ නොකියා දැත පුරා දන් දුන්න දින නිසා ඒ ආනිසංස මෙලොවම ලැබෙනවා නේද? මේ අචේතනික තුරුණියක් බව අවබෝධ වෙනවා නේද කියලා මහත් අනිශාසුකාර දුන්නා. මේ වාගේ මුදුන සැලසිලි ගමනක් දෙවිදේවතාවෝ මාර්ගයේ කටිකර කර දුන්නා. උදේ පිටත් වෙච්ච ගමන අවත් වෙනකොට කේතේ රණතාව අකිසුදුනක් මාර්ගයේ ගවාගෙන කේතේ රණට ඇතුල් වෙන අවස්ථාවේ නගරයේ කිසියම් මෙතර ගමන් වාසයේද ඉරේක ගැනීම සඳහා අතරක තියෙන අම්බලමකට ඇතුළත් වුණා. දෙවියන් වහන්සේ මෙතන කෙනෙක් එන්නේ නැත්නම් මේවා අඳුර ගන්න පුළුවන් වේවා කියලා. අන්දරේ කටයුතු කර්මාන්ත හිමවා කිවෙස්සෝ දෙන ජනතාව දැකලා දෙවියන් වහන්සේ අතුනාගෙන රටේ රජතුමාට දැනුම් දුන්නා. රජතුමාතුළු රජපවනේ සියල්ලෝද ඇමතිවරුද සියල්ලෝම කැළඹීගෙන කැළඹීගෙන ඇවිල්ලා බෝසත්තුන් වහන්සේ මැදලා සභාව අරගෙන කිව්වා නගරේ තවාලින්ද කණුුණේ නේ නගරේ තවාලින්ද රාජ්‍ය භාර ගන්න කව කණුුණේ නේ යයිද මගේ පියාණන් වාසික අනාඥාවෙන් මං ආවේ මට වංග කෙනෙක්යන්ද පාර පමනක් කියලා දෙන්න. රජේ වහවාම වටදින ඇදලා මේ මුළු මහත් අම්බලම ආරක්ෂා සංවිධාන සලස්සලා චෝනකමින් දෙපා දොවලා පා පිළිමැඳලා තෙල් ගන්වලා ආහාර පාන ආදී සංග්‍රහ කරලා සැදැප් දෙවුවා. ඒ අතරේ ඉස්සාර පිරිසක් ගොඩලා පාල සුදු මාර්ගයේ සැරසෙව්වා. පාර දෙකේ සුද්ධ පවිත්‍ර කරලා යන්නේ මත්ද සල්තරස්වා ඊළඟට පිටත් වෙන දවසේදී මාර්ග නියදන් දෙක යන්නේ ආහාර පාන ආදී අවශ්‍ය දේ ගෙන යන සලස්සලා බාලු සුදුනාත් මාණි පසුගමන් ගිහිල්ලා පාරේ යදුන්න තවත් දුන් 15ක් ඇතුළත යන්න කියලා ආවල් ආවල් විදිය තියන්න ආවල් කරන මේ මෙතේලා විලා ආවල් කරන තියනවා ගඟක් ආවල් කරන පොකුණක් තියනවා ආවල් කරන තියනවා මෙහෙම පර්වතයක් ඔය කොහොම ලබන කියලා අන්තිමට හතරක් පොකුණක් කිව්වා මොකලින්ද කියලා අතර කොකුණේ යාර තමයි වම්පගිරියේ කියන ප්‍රදේශයේ තන ගිහිල්ලා ආත්මපදයක් හදාගෙන සුරතේ දවුන්ජන් පුරලේ කවාපේලා හැමදිනා තාසින්තර කරලා ඒ පිරිස ආපස පිටත් වුණා. ඒ පාලසඳුන් මාර්ගය අවසානයේදී හේද පුත්‍රය කියලා රජ පුත්‍රයෙක් නැවැත්තුවා කෝතකන් වහන්සේගේ ආරක්ෂාව සඳහා. යම් කිසි සබරෙන් මේ පැත්තේ ගියොත් මේ හේද පුත්‍රයාට මගහැරලන්න පුළුවන්කමක් නැහැ. නිසා ආරක්ෂා සඳහා ඔහු නැවැත්තුවා. මේ අතර භාගවතුන් වහන්සේත් පත්ති දේවෙන් වහන්සේත් මේ ධර්ම දේශනාව අනාගෙන යද්දී පාර දෙපැත්තේ තියෙන පළතුරු නිරාගෙන අනුභව කරනවා. දනිතලාවල යමං අරිනවා. ගම්තලාවල පැප්පාස වෙනවා. මැත්තේක් මදුරේක් තරම් කේකුගෙන්වත් ඉස්සාවක් නැහැ. මේ බොහෝ නපුරු සතුන් ඉන්නවා කියන මේ වනාන්තරේ මොනම සතෙක්වත් දකින්න ලැබුණේ නැහැ. නපුරු සතෙක් කාර තිබුණෝ වලි කොටු වල අසු මොනම සතෙක්වත් මුණ ගැහුණේ නැහැ. දෙවියන් දේවතාවුන් වහන්සේලා මේ හතර දෙනාට ආරක්ෂා සංවිධාන සලසා දුන්නා. ඒ අතරෙත් හතරක් කොකුම ළඟට ඇවිල්ලා බෝසත්තුන් වහන්සේ තේරුම් ගත්ත මෙතන තමයි වාක්‍ය දෙලිය. ඒලා මත්ති දේවෙනිකා මම මේ අධිපාරණිකා කියලා කියන බලන්න මොයත් උඹින්දයි කියලා. එකවතර යනකොට සක්්‍යව රජතුමා මම අපහැර පොලිසරතුන් තිබුණා. ඒ සදාම් වෙලා තිබුණා නාම පෝරුවක් කවුන්ටන් කරන්න ඕනේ මේ සියල්ල කසයි කියලා. බෝසත්තුන් වහන්සේ තමාට නිමෙත කුටි ඇතුළත් වෙලා රාජකීය ඇඳුම් මාරකොට තවස් යනුම් තවස් මේකද අද බලනගෙන දරාගෙන එලිමහන් ආසනයක් කියලා ගල් ආසනයක් මේ ගල් ආසනයේ උඩ බත් පරියන්තෙන් වාඩි ඉතිය. එලාව ගත වෙන දෙයින් මතී කියේ දර දෙන්නත් ඒක අයිපාර්තිගේ යනකොට දැක්කා බෝසත්තුන් වහන්සේ කාපතේ වාඩිලයි නැති. එනාවේ බෝසත්තුන් වහන්සේගේ දෙපා මුල රැඳ වැටි ඒ ආයිති අනේ ස්වාමීනි සක්‍ර දේවේන්ද්‍ර විලාසෙන් ජයතුරා පුරේ ඇතුළු ලෝක ආශ්‍රයයන් බ්‍රහ්ම විලාසෙන් ඉන්නා ගතිනවට මට පුදුමාකාර සනසිල්ලක් ස්වාමීනි මටත් අවසරයි තවත් දෙන්න කියලා සමත් නියමිත වේ කුටියේ ඇතුළු වෙලා දරු දෙන්නටත් ඒ ඇඳුම් මාරු කරවලා තවත් ඇඳුම් යන් දෙවවා තමනුන් තාපස ඇඳුම් යනගෙන ඒ දරු දෙන්නත් එක්ක ළඟට වෙලා නැවත වැඳලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ යම් කාලයක් මේ වනාන්තරේ රැඳෙන්නාසේක් නම් ඒ තාකල් සියලු රකෝපත්තාන කිරීම මට භාරයි. වනමුල් පලාපල නිරාගණයෙන් මරු පෙත්නම් හැමදීම දර තනීම තැන්ගෙන ඒම එවාගේ වතුරුණු කරවා දෙපතුල් දෙවීම එවාගේ මනිකොල් සියලු උපත්තාන කටයුතු මට භාරයි. ස්වාමීනි මම වනාන්තරේ ඇවිදින්න ගියාම මේ දරු දෙන්න ඔබ වහන්සේට භාරයි. ඔබ වහන්සේ මේ දරු දෙන්න රැක බලා ගන්න සේක්වා කියලා ආරාධනා කළා. එනා බෝසතාණන් වහන්සේ කිව්වා මේ වෙනාස අපිට තාපසවනේ තාපස බීජා නිසා ජීවිත වේලාවක මිසක් අවේලාවේ මායිනේ කොටියට නොයත යුතුය කියලා පොරොන්දුවක් ගත්තා. සේනේවා කියලා කිසුන් අරගෙන එදා පදා මාත්‍රි ජීවිනාන්සේ ධර්මයෙන්ම දැක බලාගෙන අර විදිහට ගිනිදල්වමින් ධර්මපලා දරගෙනමින් ධර්මපලා ගිනිදල්වමින් මලපෙත්තම අමදෙමින් බෝසතුන් වහන්සේක බැන්පෙරා පිළිගන්වමින් උදේ පාන්දර එක්කක් දසක් යවුලක් අරගෙන වනාන්තරය අවදිමින් පළතුරු නෙලා ගනිමින් වනමුල් නෙලා ගනිමින් රාජින නෙළුම් මල් මානෙල් මල් ආදී දේවාද ඔයකේ රගෙන අන්දැල කොට එනවා හැලදිනා මිත්‍රාශ්‍රේලා අනුභව කරලා මෛත්‍රී භාවනා වදනා මිත්තා කොටා මුදිතා උපේක්ඛා වදනා බෝසතන් වහන්සේ සෑම දවසේම දිවාරාත්‍රී දෙකේ භාවනා යෝගිව ගත කරනවා ධර්ම දෙන්නත් මේ මිදුලේ සෙල්ලම් කරමින් ඉතර ඉන්නේ කවදාකවත් මේ වනාන්තරේ නපුරු හඩක් ඇහුනේ නේ නපුරු සතේ ඡන්දේ ලැබුණේ නේ රාගයේ ලක්ෂණය මඳුනේ උගන් ඉස්සාවක් නේද කොහොම සුවසේ අඥාතයක් මේ විදිහට ජීවත් වුණා මේ අතරතුර බෝසතුන් වහන්සේ එකක් පහළ වුණා ඕකාගේකින් ධනප්පේ ගන්න කල්යාණ මිත්‍රේ යමිනකින් කල්යාණ මිත්‍රේකාව මත්යන් දෙන්න කියේ ධර්මෙන්නයි දෙවියන් වහන්සේ විතරයි ධර්මෙන්න වුණත් පමණම් දන් දෙන්න ඕනේ යමිනකින් කල්යාණ මිත්‍රේකාව වස්නා කරේ ඉතේ දාගින්න කොට පුදුම සිද්ධියක් වුණා ගලිමොයිත් කියන බ්‍රාහ්මණගාරී යෝජක කියන බ්‍රාහ්මණී සිකාගනේ මුදලක් ගෙදතු කරගෙන යම් කිසි කෙනෙක් තැන්පත් කරනවා අවුරුදු ගාණකින් පස්සේ මේ මුදල ඉල්ලගෙන යනකොට මේ එහිමියෝ කිව්වා සමහරවිට මුදල් අපිට බැහැ වුණා අපි දුප්පත් නිසා පාවිච්චි කරලා දැන් අපිට දෙන්න මුදලක් නැහැ ඉතින් මුදලක් දෙනකොට අපේ මේ එකම පුණ්‍යවන්ත ජීවියෙන් ඉන්නම් කියලා බොහොම ලස්සන බොහොම රූපවත් ජීවියක් ඉතියා කියන්නේ පාවා දුන්න මේ වයෝවෘද්ධ බ්‍රාහ්මණයාට මේ වයෝවෘද්ධ බ්‍රාහ්මණයාගේ නිවසේ එක්කාස් කරගෙන මේ පැවැත්මේ ජීවත් වෙන අතරේද අර තරණ බ්‍රාහ්මණයෙකුගේ බැංකක පොරණේ වෙලාවේ අනිකුත් බ්‍රාහ්මණයෙගේ නානා ප්‍රකාර අනුපදවක ලක්ුණා. එනින් උතුමී ලක්ෂාටපත් වෙලා මේ බ්‍රාහ්මණයාට කිව්ව මට දැන් ආයත වදාරාපු දන්නින්න පුළුවන් කමක් නෑ මම ගෙයින් හිට යන්නේ. මා ලක්ෂාටපත් වුණා නමුණා මේ වයස්ගතකම නිසා ඊටමත මෙස්නල් දෙන මහරජුගෙන්වත් ධාම්‍යන් දෙවියන් එක්කාස් කරගෙන එන්නේ නැත්තම් මම මේ දෙමව්පියන්ගෙත් යනවා කියලා ගණිතේ කතා කළා. එන්නේ යෝජක බ්‍රාහ්මණයා මාත්‍යජිකනේ මදපත් වෙන ගෙදර තවාසි දේවල් ඔක්කොම දැන්පත් කරන මගනිය දැන්පත් කරගෙන ගියා ජයපුරා පුරයේද ජනමට එනවන වාසෙන් ගල් ගහලා ස්වාමීන් කැටක මෙලොකින් දමා දසමින් මේ කුජලයා එලවා ගත්තා. නමුත් ඔය සේවා විශ්ලේෂකෙන් එනම තුවාංග කිරියේ ප්‍රදේශයේ බල ආවා. ඒ එනකොට අර ඒජේ රට පව කරගෙන පාරසදන් මාර්ගයේ කොට කේන්ද පොත්තර කියන්නේ අර මොන කරුවා සම්මුඛේලා ඔහු සමීපයෙන් කියන බල්ලක් මේ මේ දඩයක්කාර බල්ලා මුසි ගැන්නුවා. ඔහු ගහකට නැගලා අඬන්න පටන් ගත්තා. අනේ මගේ පුත්‍රයන් වහන්සේ කියන්නේ මේ විශාන්තර මහරජුව දකින්නාපු ගමන ඇයි මට මේ විදිහ විපාකයක් වුනේ? මහරජුවන්ගේ ආරාධනය නම් ආවේ මහරජුවන්ද දකින්න නැති නිසා මේ එකතු කරගෙන යන්න මා නියෝජනයක් පස්සේ කියලා කිව්වා. ඒක කොත්තරියා බලවත් ප්‍රසාමයේ පත්තලා කරන බස්සනවට මේ කනිතරු මත්ආගේ කවල කොල ගමන් මාර්ගයක් කියලා දුන්නා. ඊට පස්සේ මේම ගමන් මාර්ගයේ යනකොට අච්චුතකෙන තාපසයන් වහන්සේ නමක් දෙන්නේ පර්වතයකට ආව ඉපලගෙන පර්වතයට අඬකට. එතන ඊකට එහාට ගත්තා එහා අච්චුත තාපසයන් වහන්සේට බොරුවක් කිව්වා. මේ සංකර මහරජුරෝ උඩා කාල අකුරු ගන්නේ ළමයි ඕ කාලෙකින් දැක නිසා දැකලා යන්න මං ආවා කියලා බොරුවක් කිව්වා. ඒ රජුද තාපසයන් වහන්සේ ඒකට විශ්වාස කරලා පාර කියා දුන්නා. තවත් පිළිතුරක් කියනවා සැලාවේ කන්දක නැවතුණා. පසුදා උදේ පාන්දර යන අතරේ කල්පනාතන දැන් වේලා තියෙනියෝ දෙවියන් වහන්සේ ඇත්තටි තාපයන්ව නැනගත්ත පිළිතුරු නපුරු මොහොනක් ඇති. එහෙත් දෙපැත්තට දෙනෝ ධන ඇති. මහා භේතුන යක්ෂයෙක් කැරිලා දෙවියන් වහන්සේ හඬව හඬව ඇත් දෙක ගලවා ගත්තා හුරුදිවත්ව ගලවා ගත්තා. මේ හිර දකින කොට මෙතනේ සිගැස්ලා අවදි වුණා. එතකොට ආර්යයන් පාන්දර බෝසතුන් වහන්සේගේ කුටියෙන් ගින් දොරට තට්ටු කළා. බෝසතුන් වහන්සේ කියනවා මේ අවේලා මොකද ආවේ? අපේ ජීවසුමක් කියනවානේ අවේලා වෙන්නේ නැහැ කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට සමාවල දෙයක්වා මහා භික්ෂුන් දෙයියන් මන් දැක්කා. ඒකයි මේ නිදලා දිනේ නෙව්වා. එහෙනම් බෝසතුන් වහන්සේ තේරුම් ගන්න ඕනදවාම දරු දෙන්නා ලබා ගන්නද යටි වෙනවා. ඒකම අරවන්නේ තෝතිවාය දෙවියන් වහන්සේ දවසින්නේ වනමුල් පලාපර නිලාමෙන් හේත මහත් වෙලා මේ දනු ඇතිරියක සී ඇතිරියක සී මැස්සක නිදාගන්න නිසා දොස්කෝපණිතයි ඔය කියන මේක ගණන් ගන්න එපා සී නිදාගා ගන්න කිව්වා ඒ කිව්වානේ දෙවියන් වහන්සේ මගේ දර දෙන්න තාසුනක් දෝ එතනද අප්‍රමාදව මගේ දර දෙන්න රැක බලා ගන්න නෑ කියලා ඕම දැනපත් ආරාධනා කරලා දර දෙන්න ළඟට ගියේ සෙප්ප සරසලා කිව්වා දර්වෙනි මාතෘ සේනිය කොහොම නපුරයි එයිසා පියාණන් මහසේ මෑතර කොයිවත් යන්නේපා දර්වෙනි ප්‍රේතම් යන ප්‍රේතම් යන්නේ කියලා ඕම ආදරෙන් දසනට සිම සැලසලා සතුරු කරගෙන උදෑසන වීම තේනාවට වාපිනියල් දිනා දර්ණෙන් දෙන්නට කවල බල හිතත් උනා කටස් එක්ක යවුලක් දරගෙන පාරතුණේ ළඟට එදා මෙතුමි යම යන්නේ සබල සබල දිවදාන් ගානේ ඇන්න දෙවුලනවා එපා ජවලනවා ඇත්තක නිකම් බ්‍රමණය වෙනවා දස්සල ගෙලි පේෙන් නැතුව යනවා සමාත ගෙලි නැති ගස්සල ගෙලි තියෙනවා ගැතනී යනවා ගෙලි තියෙන ගස්සල ගෙලි නොපෙනී යනවා ඔයලාගේ ඈතට ඈතට ඈතට යවුනා බුදුමාහාර අවාසනාවත් ගමනක් එදා ඇන්නේදී එතනෙට ලැබෙන ලැබෙන සම්ආරණක් අසුපාරමුණක් හැටියටයි වැටුනේ එහෙම ඈතට නැති යවුනා අන්තිමේ අන්ධාරනිකල් දරුණා සැලකවාසි දේවල් සම්පූර්ණ කර ගන්නට මොනක නැංජාට ඉරදත් යනකොට තමයි ආපස්සෙන්න සූදානම් වෙද සිද්ධ වුනේ. ඉතින් ඒ අතර තමයි උදෑසනමේ දානේ සිද්ධ වුනේ. එදා යෙතුමිය අන්ධාරේ ලැබෙය ඉරදාට යන්න හදන වෙලා හද පායන දේවතාවෝ තුන් දෙනෙක් පාරව ඩගනි හිටියා. දිවියේ වලතේ සිංහේ කජීර එතුමිය පැත පැත්තියෙන් දෙක දුහොත් නගාගෙන වැඩගෙන කිව්වා අනේ දරුවනේ මා ප්‍රතිවෘත ආරාධනය මහේනිකාව එනිසා මගේ ස්වාමීන් වහන්සේට මගේ දරුවන්ට මේ පළතුරු අරගෙන යන්නේ එනිසා මගේ ප්‍රතිවෘත ආගමනේ ආරක්ෂා කරගන්න සම්මා බව සත්‍ය නම් මගේ පාරිවිදෙන්න කියේ නානා ප්‍රකාර ආයාචනා කළා නෑර කබ්බරෝනා පාරි ලබා ගන්න උන්නගේ දෙන්නේ ඔය අතර තමයි මේ සිද්ධිය මේ පානන්දරන මේ උදාහරණය ඉලාවේ දේවීන් වහන්සේ පිටත් වෙන වෙලාව සැලකලා ඇහිලා බලාගෙන ඉන්නත් ඇති. එතුම ඇවිල්ලා ජයතු බබ මහ රහතන් වහන්සේලා ආශිර්වාද කරලා බෝසතුන් වහන්සේ සමීපයට ආවා. මේ දරු දෙන්න ඉදිරියේ පැනගෙන ගියා ආගන්තුක සත්කාර කරන මේත මෙතුමාගේ අතේ තියෙන ඔලොඹුවෙම පිළිගන්න. ඒ වෙලාවේ මහා නපුරයන් ප්‍රවාහ බැලුවා. ඒ දරු දෙන්න පියක පර්තලා දුබල පියාණන් වහන්සේ ගැටෙලා මූණ වහගත්තා. ඒ වෙලාවේදී එතුමා බෝසතාණන් වහන්සේ සමීපයේ දැවිල්ල ස්තුති කළා. බෝසතුන් වහන්සේගේ ස්වාගතන්තේ මහා බ්‍රාහ්මණ කියන ආදිවාසීන් ස්තුති කළා. මේ ජීවිතයේ සිටියතන් මේ ජීවිතයේ පළතුරු ප්‍රණීත පළතුරු අනුභව කරන්නේ මේ සිටිල් පරිපාලනය කරන්නේ ඉමං අරෙන්ද වාඩි වෙන්ද මේම ආරාධනා කළා. එසේ මේ ස්වාමීන් වහන්සේ සියල්ල පිළිගත්තා කියලා වචනේ ප්‍රකාශ කළකම මම බොහොම දුර්වැරදි නාමෙන් කණේකතර ආවසය කරගන්න කිසි කෙනෙක් නැහැ ස්වාමීනි මට බොහොම දුර්වලතාවක් තියෙන්නේ ඔබ වහන්සේ කියන්නේ දරු දෙන්නාට දාස බාර දාන දෙන දෙයක්වා දරු දෙන්නා ලබා ගන්න මත් අමිනියා කියලා ආයාචනා කළා ගෝතතුන් වහන්සේ කවරකම අලතුලින් සන්තෝෂේලා ජීවනා ප්‍රාපන තුමනි මේ දරු දෙන්නා මම දන් දෙන්නා මේ දරු දෙන්නා තාම කුසගෙන්නේ දරු දෙන්නාට මවකුමි ඇවිල්ලා කවලා කවලා කතා කරලා අවසානයක් පස්සේ ගෙනියන්න පුළුවන්ින් වාර්ය නිතුවා. බ්‍රාහ්මණය කියවා දේවයන් වහන්සේ දෙනවා නම් ධර්මම දෙන්න. නැත්තම් මම යන්න. මව මවකුමි ආවොත් මේ දරු දෙන්න ලැබෙන්නේ නැහැ. ඒකයි මේ කතාව ඇහිලා දරු දෙන්න දුවන්න පටන් ගත්තා. දැන් වල ගිල්ල ඇඟිල්ල බලනවා. යමේ වාගේ මේ තැනත්තා ඉදිරියෙන් ඇහි පෙළවා. අන්තිමේ දෙන්න කතිකා කරගත් අපි දෙන්නට දෙන්න නොකියම කියලා දුවලා දුවලා ගියෙන්න හතරක් පොකුණේ කරවඩක් වතුනේ ගහලා නෙළුම් පොළවලේ මුහුණ ඉතමහගෙන ඇකිලා ඉච්ච මේ අතර බ්‍රාහ්මණයා කියායේ ජා ස්වාමීන් උපවාසම කබලි තමක් කියන්නේ කියලා දරු දෙන්න හංගුවා නේද ඔයයි ඉස්සල බලමු කියලා අනිපාදිගේ පැත්තම ගාවින් දැවද දෙව්වා. දෙනකට අන්තිමට අනිපාර කණිය ගියා. මේ මෛත්‍රියේ මේ දරු දෙන්නාට යොමු කළා මීශාණන් කතා කළා පුතා ජාජේ කුමාරයනි කියලා. කල්පනාඥා පරම්පරාගනාර සිද්ධාගාමීන්ගෙන් අක්‍රම රහත් බෝධියෙන් සිංහාසේ පාටපත් වෙන මාමින් ඇතිනේ බුදුනෝ වහාම එක වචනෙන් කොකුණේ කොටගෙන ඇවිල්ලා පියාණන් වහන්සේගෙන් දකුණු පහළට වැඩගෙන ගන්න පටන් ගත්තා. එලා මේ පියාණන් වහන්සේ කඳුළු වැගුරුණා. බලාගෙන ආවා පුත මේ නැගණිය කොහෙද? පියාණන් වහන්සේ දෙන්න මෝ කොල්ල වගේ තැත්තන් වල ජීවවා. ඒ නම්ෙන් කොහෙන් යන්නේ ලැහැටි. එලා මේ මහා බෝසතාණන් වහන්සේ අසීමිත මෛත්‍රිය කතා කළා එන්නේ කෙතනිනාවේ කියලා. මතුවනාගතේ කිත්තිමන්දියෙන් අක්‍රව උත්පල වන්නා නමින් රහත් වූයේ කතාවගෙන මේ උත්තර ආදිත වචනෙන් ගොඩේලාවෙලා ඥානන් වහන්සේගේ වාපයාලගෙන අඩන්න පටන් ගත්තා. ඥානන් වහන්සේගේ කඳුළු වලින් දරුවන් යඟ තෙමුණා. දරුවන් යත් කඳුළු වලින් ඥානන් වහන්සේගේ දෙපතුල් තෙමුණා. මේ දෙන්න දෙපැත්තෙන් වදාගෙන කිව්වා ආදරණීය දරුවනි එන් දෙක්වැනි මගේ ප්‍රියමනාප දරුවනි සිවුනේ දරුවනි ඔබ දෙන්න නැහක් කරගෙන මම මේ සංසාර සාගරයෙන් එතෙර වෙනා මතු නොස්තරා බුදු වෙනවා කියලා මේ බුදු ගමනට ඔබ දෙන්න කැමති වුණ බැන ඔබ දෙන්න යම් ධාතක නිදහස්යෙන්ද අවස්ථාවක් ලැබුණා නම් බුදුන් වහන්සේ දාස්තාව දකදා කියලා නිදහස්යෙන්ද පුළුවන් දරුවා අතම් දෙන්නේ වර්ධක කියනියක් ගනී ඒ දරුවාට රංකාර නිස්ස සීලෙකුත් අතුන් සීලයක් අස්සය සීලයක් දෙන රට සීලයක් දෙන සීලයක් දාස දාසේ සීලයක් දැගෙන සියලු අත සීය දැගෙන දීලා එදා හෙන්න පුළුවනි ඒ වෙලාවේ මේ ජාලිය කුමාරයන් ආසේ දනතේන දරුවෙක් කරින් කිව්වා ධානන් අහන්සේ අපව දන්නේ ඔබ වහන්සේ මතු ලෝකුණා බුදුවන කෙනෙක් නා අපේ කාර්ය සීවර දහස්වර කැමති ස්වාමීන් වහන්සේ අපව දන් දෙලා ඔබ වහන්සේ ලෝකුණා බුදු වේවා කියලා වේ. මහා බෝසතාණන් වහන්සේ මේ දරු දෙන්න වදාගෙන ගිහිල්ලා යෝධක බ්‍රාහ්මණයාගේ ගුරුතුමෝ අපි මේ තරම් දෙලෝ කුරුම් කළගෙන මුතු මොලොක් දැනට අරගෙන එන්නේ දැන් වැඩමින් ආවර්ජනා කළා. මගේ ජීවිතයේ මේ ප්‍රේමනාප සැතනෙන් ප්‍රේමනාප අදරතනෙන් ප්‍රේමනාප රාමේන උපතින් උපත පත ලබාගත්තන් පටන් අතිශය සිවුමැලිව මේ දරු දෙන්න මම අද දන් දෙනවා. මේ දරු දෙන්න දන් දීමේ කුසලාන භාවය ඒ තුනෝකේම ඉන්න සියලු දෙනා මගේ දරුවෝ ඒ සියලු දෙනාට මගඵල ධ්‍යාස්වාබෝධ කරවන්නට මේ දරුවෝ පූජා කිරීමෙන් අත දෝසුනා බුදු භාව ලැබේවා ලබිත්තාගෙන් දන් දුන්නා. බුදුමහාචාර්ය නේරු මන්දිරාලේ පර්වත නටන්න ගත්තා. වන දේවතාවෝ සාදුකාර දුන්නා. මාගය යැගුණා. මහාපතේ කම්පිත වුණා. මේ වෙලාවේදී ජීවිත ප්‍රාප්තනයට පුදුම ලාභය. මහා බෝසතාණන් වහන්සේ අත දිනුණා. උනාසේ දර දෙන්න දන් දීලා ගල්නාසනයට වාඩිලා භාවනා කෙරුණා. මේ අපරුචාඥ වූ දුරදාන්ත වූ ජෝජක බ්‍රාහ්මණය ලොකු වැඳකා කියනවා මේ දර දෙන්නගේ දැහැතකට ඉල දැන්දා. ඉපලා කරගෙන තරමින් ගෙන යන්න පටන් ගත්තා. අනේ මේ දර දෙන්න කවදානම් යදී පතාපෙන් ඉඳලා නැත. එවාගේ මේ දර දෙන්න යන වෙලාවේ එකාතකේ දැන් එකාතකේ ගැටලා අනිත් අත දෙක කළා ධානන්ද කියනවා. ධානන් අහස්ස අපේ වැඳුමනේ අපි අම්මට කියන්න අපි යන්න කියලා. අනේ ඥානන්නා සයිමේ නිරමයෝ කොටෝ දන් තුන්නේ අපි බේර ගන්න අම්ම එන කල්තිය කියා ආයතන කළා. බෝසතුන් වහන්සේ නොසලේ සම්තිලිමියක් වාගෙන වැඩි කියා. ඒ අතරත මේ දෙන්න අල්ලගෙන යනකොට ගරකින් ඉස්සලා යෝජක බ්‍රාහ්මණය වැටුණා. මේ දෙන්න අත ගියාගෙන ඇවිල්ලා ඥානන්නා සිදී ඥානේ කුමාරයාගේ අනේ ඥානන් වහන්සේ අපි මෑණියන් දෙකෙන් අපි යන්න කියලා අපි මෙන්නාවෙන් උකට ප්‍රාර්ථන බව කියන්නේ අනේ ඥානන් වහන්සේ මේ හැමගෙන් අපිව තේර ගන්න ඔයාලාගේ කොහොම දැකියාපත් වචන කිව්වා බෝසතුන් වහන්සේ නැතනේ විසාගරීතිය අයමත් ඇවිල්ලා අල්ලගෙන ඉඳ ආදිනා කරනවා ඒ වෙලාවේ නැවත ඇවිල්ලා මේ ත්‍රිසල් විනා කියන එක කියනවා අනේ ඥානන් වහන්සේ බලන්නේ මගේ අතේ මේ ගරණයට බලන්නේ ඇයි මේ යමෙකුට දුන්නේ? අනේ ධ්‍යානං වාස අපි අම්මයි කියලා අපි බේර ගන්නවා නේද? අපි අම්මලා කියන්නේ අපි වැරද කියලා. ඔය වාගේ කොහොම දැකයන් රකිනේ මේ දරුවා කියනකොට ධ්‍යානං වාස දරා ගන්න බැරුණා ශෝකය. මුතිය ඇතුළේ ඇඳුනා. අද කල්පනා කරනවා ඉන්න සුදින්නක් මම දුන්නේ තාවුන් ධාමය. පාපලෝද කම්පාවන අපේ කුත්තාගේ නෙගුදුසු පාරමිතාවක් මම කිරුවා. එදා දැන් මේලාවේ මම අපේ හිතේ දුර්වල කරගත්තොත් ඒකමන්නේ කුතුපාඩ දුර්වල වීම. එදා මේලාවන් දැලීතා ඇති කරගෙන මගේ හිත නිතිතේ අකම්පිතව පවත් ගන්නට ඕනේ කියලා ආයමත් ගාථාපනේට වාදි වුණා. දැන් මේ දරු දෙන්න දුන්න වෙලාවේ පතන් දේවතාවෝ දරු දෙන්න ආරක්ෂා සඳහා අදෘශ්‍යමාන වීතිය. සෑගෝ වෙනකොට මේ දරු දෙන්න ගහක් උඩ වැදලා බ්‍රාහ්මණයා ගහක් උඩ දෙකෙන් ඇවිල්ලා ඉන්නවා. ආත්‍රිකාවේ දේවතා ඇවිල්ලා මේ දරු දෙන්න ලේලා මෞඛ්‍යන්නේ වේගයෙන් නාවල කවල කෝල සතා කෝල ආරක්ෂා කරලා උදේ පාන්දර වෙනකොට අයම ධර්මයා කියලා තියෙන තලසල අනුදාන් වෙනවා. එමෙතුව පාරවත් කරන දිගු කාලයක් ගත වුණා. දිගු කාලයක් ගත වුණා මේ ගමනට වංගකලියේ පර්වතයේ බැගෙන යන ගමනේදී මේ දරුවන් දෙක කිසිදු බාධාවක් කරන්නේ දෙවි දේවතාව ආරක්ෂා සමිඳුන සැලසුවා. මාත්‍යා පවණ ඔය සති දෙක පමණ ගත වුණා මේ ගමනට. මේ අතර ආරේතම දේව ආවිෂ්ඨයෙන් මේ බ්‍රාහ්මණයා යමි සිද්දුනේ ජයපුරාපුරයේ දිශාවට. එදාකදී සතම රජතුමාගේ අවිහල්කාරී දේනියක් වෙනවා. බ්‍රාහ්මණයෙන් ජනුම් මාධ්‍යක කරගෙන ඉන්න රජු වන්න පිළිගන්නවා බව. උදැසන උසස් පඬිත බ්‍රාහ්මණයන් ගැටවලා මේ සීන විචාරණින් ඉන්නකොට මෙන්න චූජක බ්‍රාහ්මණයා දරු දෙන්නත් එක්ක රජවාස සමීපේ කරෙල්ලා රජු වන ජන්මීමක් කළා. එදාවෙන මේ දරු දෙන්න ඈත කියාම දැක්ක මුත්තණුවන් වහන්සේ. මුත්තණුවන් වහන්සේ කිව්වා ධර්මයෙන් එන්න මම ළඟට එන්න. ඒ ගාලිය කුමාරයන් වහන්සේ කිව්වා මුත්තණුවන් වහන්සේ අපේ පියාණන් වහන්සේ විසින් සාපන තුමාට අපෝ ධාතු පාඩ ධර්මීලා කියන්නේ අපර සමීපේට කැප නැහැ කිව්වා. එහෙලා මේ සතම ආරච්චිවට කඳුළු වැගුණා. එහෙන් ආස කඳුළු වැගුණා. සමීපයෙන් ගිහින් ගෑවට දරුවෙනි ඔබේ පියාණන් වහන්සේ ධාතනකට මිලමියම කළාද? එසේ මුත්තණුවන් වහන්සේ මට නම් තාම දසදාහක නිදාසින්ද පුළුවන්. නම්ිත නිවේදී සංකාවල සියක් නිත්‍ය නික්ෂයක් නික්ෂතිය එවාගමනේ සීල වස්තුන් සීය දැකිය කියලා නිදාසින්ද පුළුවන්. වාම තදම ආරච්චි ඔය සීල වස්ත සම්බාර රැස් කරනා බ්‍රාහ්මණයට මාලිකාව මුත්තේක පවල්ලා දීලා මේ දෙන නිදාස් කරගත්තා. මේ දෙන්න හොඳ තනින් නාවල අන්තර කවල පොවන සීල විතර කරන නැතුවා. මේ දෙන්න දෙපැත්තින් වඩාගෙන හිට ඇහුවා. එනවාගේ ජානේ කුමාරයා කිව්ව මුත්තනවන් වහන්සේ මේ ලෝකයේ දෙමෝපියංග දරුවන්ගල දුකක් සෝමන සෝමන කනගාටුවක් වෙනවා කියලා ආදරයක් වෙනවා කියලා මම අහලා තියෙනවානේ. නමුත් ඔබ වහන්සේ තාපේ පියාණන් වහන්සේ කර කිසිම දැකීමක් නැහැනේ. අපි මෑණියන් වහන්සේ කර කිසිම දැකීමක් නැහැනේ. අප පියාණන් වහන්සේ ආත්මාත්මයක් තිස්සේ ඕම සුතනේ තවකල් පොරනවා. ඒ මෑණියන් වහන්සේ උපස්ථාන කරගෙන මලාලික මල් වඩමක් වාගේ වේදේලා ඉන්නවා. වහන්සේ දුකක් නැත්තේ මුත්තනවන් වහන්සේ. අලෙ දනාතක කඳුළු වැගුණා. ඊයෙන්ියා දරුව සමාවෙන්ද අපි සද්දාසකේ යමු. එයාමගේ දරු දෙන්නා මං එක් කරගෙන යන අපි යනවා. එනිසා සමාවෙන්න කිව්වා. එහෙනම් මේ දරු දෙන්නා දැනසනා අර යෝජක බ්‍රාහ්මණයාට රාජභෝජන අනුභව කරන එදා මම නියපල්ලු යන දෙත් උනා. කිසිම කෙනෙක් ඒවා කුරුමක්කාරයෙක් නැති නිසා සියල්ල නැවත රාජ සද්දක උනා වස්තුව. මේ අතර අදාස ඇතුළත අර අමාත්‍යවරු 60,000 ක සාකච්ඡා කළ ගමන සංවිධානය වුණා. මේ මෞර්ය දෙපළත් අනිකෝ ජනති මනෝලා විශාල ප්‍රේතා දෙකා පෙරා මා සිංහරජනක ගිරවරාගෙන වර්ධනීය බලා පිටත් වුණා. ඔය විදිහට අටහසක් මේ ඇත්තෝ පිටත් වෙලා යන ගමනේදී 10,15ක් ගත වුණා වර්ධනීය දෙන්න. දැන් මේ සිද්ධියේ ප්‍රතිපලයේ මාත්‍රියේ දේනේ රාජකතා රැකෝ වෙලානේ ආත්මපදයට ආවේ. එතකොට හොඳටම රැඳවෙලා නැහැ කිදා කිනිදල්ලා නැහැ පාර මේ දරු දෙන්න විල දවසල ආම්යම් යච්චල දුකගෙන වෙලා අතේ දින දේවල් උපුර ගන්නවා එදා ආගෙත් නැහැ කුණමා තාත්වපදී අඳුරුයි කොතකානන් මහත්තයා අද පානේ ගල්තලාවේ බද්ද පරියන්තේ සම්පිනියක් වාගේ වාඩිලා ඉඳලා වාමනේ පැත ඒවනිව දැන්පත් කරලා සේර දැලුව දරු දෙන්න පේන්නේ නැහැ කුණියේ දෙන තුනේ එහෙට වැඳලා වත් ස්වාමීන් වහන්සේ දරු දෙන්න කොහෙද කතා නැහැ තාතනේ කියවෙන්නේ නැහැ කතා තුන්ලේ දරියනවා ඒතකොට කිව්වා දෙවියන් වහන්සේ දැන්ද දරු දෙන්න කියුනේ අනේ මෙච්චර නෑලකම් ගත කලේ මේ වනාන්තරයේ ඉන්නවා නේද සිද්ධ විචාරණ ඇත්තෝ ඒ ඇත්තෝ කොම සර්ව ඉස්ත්‍රි ලක්ෂණයන්ගෙන් පරකෝණ උත්තමාවක් මිසකට ඇතුළුනාද ඇයි මේ දැන්ද දරු සියුනේ කියලා සර්වඥයක් කිව්වේ එතුමගේ ශෝකේ ගුණිය කරන්න ලකුණු ඉදින් නෙමෙයි දෙවියන් වහන්සේ ගැලගෙන කිව්වා මේ ස්වාමීනි මට සමාවන දෙයක්වා අද විරදාට වඩා පුදුම අභාග්‍යවන්ත දාතක් මට තමන තමන ජීවිතාන්තයේ ගත නෙවුලනවා අත නෙවුලනවා දෙපා නෙවුලනවා ඇහැ ප්‍රපණය වෙනවා සත්තර ගෙලි නොපෙනී යනවා එවාගේම තියෙන්නේ සත් ගෙලි නැති කාතන දෙනී යනවා එක් අතෙන් ගැටෙනවා පැත අතෙන් ගැටෙනවා යවුල අතෙන් ගැටෙනවා අනේ ස්වාමීනි මට තමන තමන ජීවිතාන්තයේ අසුබ ලකුණ වෙනවා සෑරෙකම් මට මේ දේවල් සොයා ගන්න බැරි වෙලා එන්දරදෙන කොට සිංහයේ ක්‍රියාක්‍රියේ දිවියෙක් කියලා මගේ පාර ඇවුරුවා මබෝයාචනා කරලා ඉරගාරගියට පස්සේ තමයි එන්න ලැබුණේ අනේ ස්වාමීනි මම දිවිමේ ප්‍රතිවෘත්තාවකන උත්තමාවා අනේ ස්වාමීනි මගේ දරු දෙන්නට මොකද උනේ දරු දෙන්නා මට කියදෙන කියන්නේ ස්වාමීනි කොහොමද දන් දුන්නද ඔතන නැත්තේ නිස්සද්දයි කිසිම වටිනාකමක් නැහැ දැන් මෙතන හොයනවා කුටියක් ගන්න හොයනවා ගහක් ගලක් ගන්න හොයනවා පඳුරක් ගන්න හොයනවා කොකුණියකින් හොයනවා මුළු මාර්ගකදී 15 දෙනෙක් තරම් වනාන්තරය යෙදෙන වැදලා දෙවියන් නැ බින්දිනේ මනසතුන්නේ බින්දිනේ ආයාචනා කර කර මේ මහා වනාන්තරයේ තුන් වාරයක් ඇදලා හිතාන ඇදලා අලුයන් වෙනකත් ඇදලා හේතෙලා උදේ පාන්දරේට ගෝතතුන් වහන්සේගේ පාමුල සීතන් ඇදලා වැටුණා එයා ගෝතතුන් වහන්සේ ගෙච්චා අත්මාත්‍යක් රැක්ක බ්‍රහ්මචාරියව අමතක කරලා මාර්ගඩමක් අතට ගන්නවා වගේ තේහෙන් වාසිය අතට අරගෙන කල්පනා කරනවා රාජධානියේ කලුණේ කළොත් එහෙම රාජ ගෞරවයෙන් ආදාන කරනවා නේද? දැන් මේ වනාන්තරේ මම තනියම මොනවද කරන ගෞරවය? එනාවේ කෙන්ජෙන් සංගරගෙන සත්‍යඥා කළා. දෙවියන් වහන්සේගේ පපුවට මුණට සංගරලා පපුව අද ගෑවා. දෙවියන් වහන්සේ දිහැවිලා ගෞරවයෙන් ඉමට පාත්ලා ගැලගෙන ආවා. අනේ ස්වාමීනි, මට දරු දෙන්නට මොකද උනේ? දෙවියන් වහන්සේ සතුටු වන්න. වාකගිරියට ආවා. කංගුරයන් දුන්නේත් ගමෙන් බොහෝම වයෝවෘද්ධ බ්‍රාහ්මණේ ආශය කරගන්න කවුරුත් නැහැ කියලා දරු දෙන්න ධාතකම දෙල්ලුවා මම ලෝතුරා බුදුපාපතා දන් දුන්නා ඔබට ඇහුණාද පොළොව සම්පාවන මල් නැහි වැස්සා මේඳු මන්දිරාවේ පර්වත ගෙවුල්ලා දෙවියෝ සාදුකාරතුන් ඔබට ඇහුණ නැද්ද ඉතේ ස්වාමීනි මට ඇහුණා මං හිතුවා මේම දෙයක් වෙන්න ඇති කියලා අනේ ස්වාමීනි මේ ලෝකේ මිනිස්යන්ද උලක් නැත්තත් මෙලතරම්වත් යාග ගුණයක් නැති මතුරු මලෙන් ගැලසේ ගත්තේ මේ ජනතාව අතරට මේ තරම් ප්‍රේමනාපෝ නෙද්දක වෙලේ ප්‍රේමනාපෝ සිකුමාරවෝ මේ දරු දෙන්න දන් දෙන තරමට වාසයේ පරිත්‍යාග ගුණයේ මුලතරම් ගාමිණීද ස්වාමීනි මේ පරිත්‍යාග කුසල බලයෙන් උපවාසයේ ලෝතුරා බුදු වේවා ස්වාමීනි උපවාසයේ සාධනේ මටත් නිවන් සුව ලැබේවා කියලා සාදුකාර දෙවි පින් අනුමෝදන් වුණා ඒ ගුණම ආචාර්ය සිද්ධිය මේ වෙලාවේදී ආවා තව බ්‍රාහ්මණේ මේ ආවේ නිස්වේසින් බ්‍රාහ්මණ වේදේ සබ්දෝ රජතුමා අනිල් අරවාගේ ජනකෝෂා කරලා කිව්වා දෙවියන් වහන්සේ මතු පුදුමන සේක්වා මට ගෙදර ආවදේව කරගන්න කවරොත් නැහැ ස්වාමීනි මේ මාත්‍රී දේවි මට දන් දෙල සේක්වා කිව්වා කොතතුන් වහන්සේ මාත්‍රී දේවිගේ මූණ ගැලුවා දෙවියන් වහන්සේ කිව්වා ස්වාමීනි මගේ දෙමව්පියන් විසින් ඔබ වහන්සේ යන්දාතකම පවරාදෙන ලැබුවාන ඔබ වහන්සේ සතු වස්තුවක්නේ ඔබ වහන්සේ සංකේ කනත්තක් වේවා එළාමේදී දෙවියන් වහන්සේගේ අත අරගෙන මේ සතරක් ධාපනයාගේ අතේ තියලා කැල්කේ අරගෙන ආවර්ජන කළා මගේ හදවතේ ප්‍රියමනාපව සමාන දාසැටි සමාන සත්‍යාවේටි සමාන මොණේටි මේතරම් ඉතයි මේවෝ මේතරම් ගුණවන්ත වූ මේතරම් සීලවන්ත වූ මේ මාත්‍රී දෙවියන් වහන්සේ අද මම ලෝකා බුදුපාපතා දන් දෙනවා මේ දෙවියන් වහන්සේ දන් දීමේ කුසල බලය තුන් ලෝක ධාතුවට අමා මහ නිවන් සුව ආબોධ කරවා දෙන පිණිස සතුටක් හිතාඥාන ප්‍රතිලාභයෙන් ලෝකා බුදුපාවම ලැබේවා කියලා අදිස්ථානෙන් දන් දුන්නා පෙන් වැඩලා මහා පොළව කම්පා වුණා අර වගේම මෙරු මන්දිරාවේ පර්වත ගෙවුලවා ජය ජයමතා වූ සාදුකාර දුන්නා මල් නැහි නැත්තා සාසනාරතින් මේ බ්‍රාහ්මණ හේතයෙන් සිටියේ සම්දේව රජාට පැනනංග. එයා ඉන්දියා දේවයන් වහන්සේම දෙදෙවන ලෝක අධිපති සම්දේව රජ. තමන් වහන්සේගේ දාන පාරමිතා සම්පූර්ණ වනු දකින්නයි මා තමෙනි. දැන් මේ දේවයන් වහන්සේ මා සතුයි. දේවයන් වහන්සේ මේ දේවයන් වහන්සේ කිසි කෙනෙකුට සුදුසු දෙයක් නෙමෙයි. තමන් වහන්සේ සුදුසු මම තමන් වහන්සේට අපතු බාර දෙනවා. තමන් වහන්සේ දිවිහිමියෙන් මේ දේවයන් වහන්සේගේ සායයෙන් තවසහත් පාරමිතා කුණ සේක්වා තමන් වහන්සේ කැමැති වරමක් ඉල්ලන සේක්වා කියලා ආරාධනා කළා. බෝසතුන් වහන්සේ වරම් මතක් ඉල්ලුවා. මට මගේ පියාසතු රාජ්‍ය දෙයගෙන ලැබේවා. මට පණ්ඩනගත සත්‍යයන් ගඳුන් කියලා විදහාස් කරන්න ඉඩ ලැබේවා. මට දීර්ඝාස පුතුනුරක් උත්තරඥයක් ලැබේවා. මට පාපීත්‍රීන්ගේ වසඟයක තියාමක් නොවේවා. මට සෑම උදාසනක සිල්ලුතුන් දකින්න ලැබේවා. මට සිල්ලුතුන්ට දන් දෙන්න දිව්‍යමය ආහාර පාර ලැබේවා. දන් දීමේ වස්තු අවසන් නොවේවා. දන් දීමේ සිටේ බසතරෙල්ලා ලැබේවා. දන් දීමෙන් වඩවඩා මාගේ සිට පහදීවා. මතු අනාගතයේ මට සුගති ලෝකෝත්තරී ලැබේවා. මතු අනාගතයේ ලෝකුණා සුදුපා ලැබේවා කියලා ප්‍රාර්ථනා කියා සිටියා. සත්‍ය උරණිතමා කියාදියා දේවයන් වහන්සේ මේ සියල්ලම එක ඉස්සෙල්ලි දෙවෙනා තමනාස්සේ ඒ විදිහට බෝධි සම්බාර පුරා මතු ලෝකුණා බුදු වෙත්වා කියලා සෙන්තර කොට අතුරුදහන් වුණා. දැන් මේ සිද්ධිය දරු දෙන්නා දන්තුන් තාර පවතා උනේ පාන්දර සිද්ධ උනේ. මේ අතරේ මාතකුත් තවත් කටගෙන පස්සේ ඒ කියන්නේ දරු දෙන්නා ගෙනියන්න තවත් 15යි අර මව්පියන් ඇතුළ පිළිසෙන්නේ තවත් 15යි මාසයයි ඊළඟ සූදානම් වෙන්නේ සතියක් ගත වුණා. මාතේ මාතකුත් තවත් මේ අතක් පමණ කාර්යය තුළ ඇතුළත මේ දෙන්නා තවත්නම් කරන අතරේ මේ මහරජුගේ ගත පිළිස අර මාත් දෙනගේ එක වර්ෂකලියට පරිණියා. ඒ වෙනකොට දුන්නේ අර කලිමුරාජේ වාසාපණේ ලැබී සුභිස්ස බාට පත්ලා ඒ යත අපසු භාවදී රැතිබුණා සදමා රජුරන්නේ ඒ යතත් සමග තමයි මේ වනාන්තරයේ ආවේ. බෝසතුන් වහන්සේ කල්පනා කළ ඇයි මේ යත ආපහු ඉල්ලගත්තද කියලා. ඒ රජුරෝ කව නැත පුතුණු එනි මේ බ්‍රාහ්මණයෝම නැවත ගෙනල්ලා බාර දුන්නා. එලාවේදී පළමුවෙන් මාත්‍රි දේවීන් වහන්සේ වෙත මුසතිය දේවීන් වහන්සේ මේ දරු දෙන්නත් එක්ක ඉදිරියට ගියා. අනේ පිළිස යන්නේ ඉතර මුසතිය දේවීන් වහන්සේ මෞර්තිය තමයි ඉදිරියට ගියේ දරු දෙන්නත් එක්ක. යනකොට මාත්‍රි දේවීන් දරා ගන්න බැරි වුණා. ඉදිරියට යන දරු දෙන්නත් එක්ක සමරා ගන්නකොට දරු දෙන්නත් එක්කම ශ්‍රී සංඝයාතල වැටරසෝ කේනිසා. දරු දෙන්නගේ කටට කිලිවිකින් මේ ඉගිරෙන්න පටන් ගත්තා මෞර්තියගේ. දරුසිනහස වැලිගම නිසා ඒ ස්වාමීලාලා බලන් ඉන්නකොට දෙමෝපියන්ද නැටලාසා කමතියන්නත් ඔක්කොටම කම්පිත භාවයක් ඇවිල්ලා දීසන්නතු වෙරිලා බෝසතුන් වහන්සේ පමණයි දීගෙදී එවනා බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියාවක් කළා. මාගේ අත්මාත්‍යක් මුනුන්නේ එරුවාව මේ තවස්දාන් කිරීමේ ජම්බඳු ප්‍රතිපාති කුසලයක් අත්පත් කරගන්නා ලදන මේ පින දිවි රාජ මණ්ඩලයේ අනුමෝදන් වෙලා මගේ මෞකේ දෙමළයක් දරදෙපල දේවිය ඇතුළු මේ සෑම දෙනා සීතන් ලැබෙනදී වාසාපතනයක් හේවා සියල්ලෝ සීතන් ලබත්වා කියලා සත්‍යක්‍රියා කළා. ඒ මොහොතේම දිවි මේ වර්තාවක් ඥාන හැම දිනම මේස්කන් ඉස්සරගේ සුපර්ණී නැගිට්ටා. මේක තමයි බෝසතාණන් වහන්සේ කළ සාමග්‍රි දාණය. ඒ වෙලාවේදී මහා පෘථිවියද කම්පිත වුණා. ඉතින් මේ විදිහට මහා පෘථිවිය හත්වාරයක් කම්පිත වුණා අන්තිම වරට මේ වාක්‍රියේදී. මේ විලාමයේදී මේ මහරජු රෝගියන් අමතයන්ට කිව්වා තමන් වහන්සේලා ගිහිලා ආරාධනා කරන්න මගේ පුතන් වහන් වහන්සේට ආපසු වන්න ලෙසේ. නගරවැසියන් ගිහිලා ආරාධනා කළා බාරගත්තේ නැහැ. ඒ වෙලාවේ මේ මහරජු රෝගියන් ආරාධනා කළා දරුවෝම දැන් වයෝවෘද්ධයි. ඔබ සතු රාජ්‍යයේද අපි සමග වැඩිනේ සෝදානම් වෙන්නේ. මේ රාජ්‍යයන්ගේ වටේට ගෞරව කළා කැමති දුන්නා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ ගියේ ජීතල කරුණ සලකන උත්මේ කරින් අර අඳුම් මාරු කරන් ඉස්සර වෙනාම තමන් වහන්සේ වැඩි සිටි කුටිේ වාටේ තුන් වාරයක් ප්‍රදර්ශනා කළා චෛත්‍ය ප්‍රදර්ශනා කරන්න වාගේ මට ආත්මාත්මයක් තවස්සන් කරන්න දීත භූමි ආස්වාදයේ මගේ ගෞරව ආචාර්ය වේවා තා බොහෝ දිනක් මේ ආස්වාදයේ ප්‍රතිඵල ලබස්වා කියන ආචාර කළ තමයි අර ඉස්ලාමයේ කොටේ රාජකීය අඳුම් පළඳුන් දරාගෙන දරාගෙන ඉතත් එන්නේ සෝදානම් වුණේ මාත්‍රි දේවීන් වහන්සේ දර දෙන්නා දෙකේ මිත්‍රාණයේ කරවා රාජකීය දුන් අන්දර රක්න බලන්දරලා අතාවක නම් වෙලා පිටත් වුණා. වන දේවතාවල තින් දිනේ බෝසතුන් වහන්සේ පිටත්දී ආවා. මේ අතරතදී මාත්‍යා ගතුණා මේ එන කිරිතගේ ගලි තෙල් නම් ගාමියන වරදින නරඹමින් ආපු ගමන නිසා මාත්‍යා ගතුණා නගරයට පැමිණෙන්නේ. මේ මාත්‍ය ගතේලා නගරයට පැමිණ දවසේදී බෝසතුන් වහන්සේ මාර්ගාවත මේ කල්පනා කළා මම දැන් පැමිණි බව ආරංචියෙමි යටිහන් වෙනවා දකින් ළගන මොනවද මම දන් දෙන්නේ මට දන් දෙන්න යමක් දෙන්න ඕන නේද එහෙලා මේ ආද පුරා විශාල රංගුවක් ගෙයෙත් වයින්ද පටන් ගත්තා ධනක් පමණ කණියක් පමණ කරවටක් තරම් රංගුවක් කොට ගැවුණා රජවාසලක රාජ රංගනයේට එකතු වුණා වූ ධනේ රජවාසලට අනේත් මිනිස්යාගේ ඉඩම් කඩම් වලද රත්න ධනේ ඒ අත්දැක ගන්න සැලැස්සුවා එදා පටන් බෝසතාණන් වහන්සේ දිවියේ මෞපියන් උපස්ථාන කළා එවැගේම තමන්ගේ ඥාතීන් සියලු උපස්ථාන කළා දාන සීල නෛත්‍රාම්‍යාදී දසපාරමීම මේ ආස්භාවයෙන් සම්පූර්ණ වුණා ආදී කෙලවර සපරිවරයෙන් තුසිත දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබුවා දේශ සියලු නමින් දෙව් රජ කෙනෙක් වෙලා මනුෂ්‍ය වර්ෂා ප්‍රමාණයෙන් 57 කෝටි අටලක්ෂයක් වවතු ආයම් වාදන අතරේ දසදාසම් ලෝක ධාතු ආදී දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරාධනියකට සවන් දෙන්න සිද්ධ වුණා පාලෝයන්තේ මහරජෙන් මහාවී කාලෝයන්තේ මහාවීර උපජ්ජමාක පුජ්ජයා සදේවකන් කාර්යයන්තෝ පුජ්ජස් සමතම්පදන් කියලා දෙවියන්ගේ ආරාධනයක් ලැබුණා. මහාවීරයන් වහන්සේ සමුන්නාතේ ලෝකරා බුදු වෙන කාලේ පැමිණ තියෙනවා. දෙවියන් සෑට ලෝකයා සතර කතරෙන් එතර කරුණ මිස ලෝකරා බුදු වෙන තේක්වා මවකත බින්ද ගන්න තේක්වා කියලා ආරාධනා කළා. එනා බෝසතාණන් වහන්සේ පස්මා බැලුම් බරම අර දීර්ඝ කාලයක් පෙරව පාරමීයදී මෞඛ්‍යන් දෙපළගේ දරුවෙක් වශයෙන් ඇතලකුණ පතනස්වා කොහොඩාස කර්යාන්තාලයේ උතුරුතර මැදදී මෞඛ්‍ය පත්තන් ගත්තා දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යාරේ සාහසයන් සිද්ධ වුණා දසමස්තයමේ ලුම්බිනි සාගරණෝත්‍යාන උත්පත්ති මංගලයේ සිද්ධ වුණා එදා දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යාරේ සාහසයන් සිද්ධ වුණා එදවසින් මේ මාගාචිරුවන්ගෙන් ඇතුල් ලැබුවා අසත කාර්යය තාපසයන් වහන්සේ ඇතුල් ලැබුණා පස්වෙනි දවසේ නන්තබල උත්සවයේදී සිද්ධාර්ථ නම ලැබුණා එවාගෙම තමන් වහන්සේ උපදින සුභ මොහොතේදී සතරමා නිධාන වෙද පහළ වුණා බෝධි වෘක්ෂයේද පහළ වුණා කාන්ත කාශ්‍යපයාද උපන්නා ධනගතිය උපන්නා රාමිම නන්ද නායිනියන් ආනන්ද ස්වාමීන් වහන්සේ උපන්නා කාල්කායනත්‍ය උපන්නා යශෝදරා දේවීන් වහන්සේ උපන්නා මේ සාජාතවත් වාසකක දාසේ පහළ වුණා වාස දාසයේදී ඥාතීන් ඇත්තේ ශිල්ප දප්පලා කියන විශ්මයට පත්වලා රාජ්‍යයේද පත්වුණා මාත් ඒ වගේම යසවන්ත දා දේවීන් ආචාර්ය මහේතිකා වුණා තුන් ඉරුවර තුමා ප්‍රාණාදී තුන මා සම්පත්‍ය තුන අවුරුදු 19ක් ජීවිතයේ ගත කළ විවාහපත්ති මේ දවසේ සිට අවුත 29 වෙනිදෙන් ඉස්සර එලා විශ්වයාගේ වාසයේදී සතර පරිණිත දැකීම ආරම්භ වුණා අවස්ථා හතරකදී සතර පරිණිත දැකීමේ අරියක විශ්‍රාමී වාසයේ පිළිලා හතර පොල් දාසයේදී ශ්‍රමණ රූපයේ දැකීමේ ඇතිවීම අපේක්ෂාවෙන් එතවත් වැඩියම් කාලයේදී සකලයි ස්වාමී සම්ප්‍රසියල් අතර දමල අමිනිස්තවලිය කොට අනුමාන අධීතීනේදී ඒ සත්‍යය දෙකොට පැවිලුණ ගටේ කාරණම් අරහත් බ්‍රහ්මරාජ්‍ය අතීර්ක පිළිගන්නවා අත්තාසක් නිත්‍යයේ ඉරේක තෝයේ නිරාමිත ප්‍රීතියෙන් අනුපි අභාවය ගත කරලා අපේ දාසයේ ක්‍රීතදා ලැබිලා එදවසදී තමයි සිමිසාර මහරජුණන් ආරාධනය ලැබුණේ ආලාර කාලාව තාවදතුමා වෙතදී සාකච්ඡා කළ පමණින් සමාපත්ති හතක් ඉපදෙව්වා ඊළඟට බුද්ධ කරා පුත්‍රයන්ට ගැලම කළ සාකච්ඡා කළ පමණින් අත් සමාපත්ති ඉපදෙව්වා මේ දෙන්නගේම ආරාධනයේ ප්‍රතිඥාව කොට උරුමල් දනවට ධර්ම කරණ අදුෂ්කර ක්‍රියාවත් පිරුවා අවසාය අදුෂ්කර ක්‍රියාවත් පුරණ අතර මැදුම් පිළිවෙත සෑහ ගත්තා තමන් වහන්සේ ඉපදී පස්වෙනි මාසයේ දසසත් වෙනි වස්මඟුල් උල්ලේදී ආනාපාන සතිය වැඩම වාදී කළ මැදුම් පිළිවෙත අනුගමනය කරන කාලේ ආනාපාන ධ්‍යානයත් උපදවා ගත්තා එතකොට මේ අත් සමාපත්තියම ලැබුවා එවැගේම අනේක වේසක් පොයේ පෙරදාසේ පස්සම වස්මා සුමිනියක් දැක්කා තමන් වහන්සේ පසුදා ලෝකුරා බුදු වෙන බව තීරණය කරගත්තා පසුදින සුජාතාසෘතියේ මේ පිළිගැන්නෝ කෙලෙකෙදු පිළිගැන්න වරදනා එතවත් සංඝයාව නැතුණු රුක්ෂයන් වල සමාසුයෙන් ඇදෙන්න නවයේ කෙනේගේ මාර්ගයෙන් තමන් උපන්න දාසේ භාගව සුද්ධ වස්තුවක් කරන විජයස්මී බෝධි රාජාන් වහන්සේද පැමිණියා මේ නතරමග සොත්තියෙන් නම් බ්‍රාහ්මණ කෙනෙක් කුසතන මිත්‍යාට කිරිජන්වා ඒවා වචිනාසනේ පහළ වෙන නැගෙන බැල අයිනාස තැනදී වචිනාසනේ පෙර නැගි චතුරාංග සමන්වාගත හේතිය අධිෂ්ඨානයේ යෙදී එහිලා ආනාපාන ධානය ආරම්භ කළා. මාර්ගයේ උපත්‍රය ඇතුළු මාර්ගයේ නාම ඉරබැස යම් ඉස්සෙල්ලාව පාරමී සම්මාත්‍රයේ පරණ හරිය. ප්‍රථම යාමේදී අත සමාපatti ලාභීව ඌර්මේ නිවාස ඥානයෙන් අපියතස්ස ආසභාවන සපරිමාණ කාලයක් බැලුවා. එනහට මධ්‍යම යාමේදී චතුපපාත ඥානයෙන් නරක උපදින සත්‍ය සුගති දුක ඥාන සත්‍ය කුසල අකුසල කරන සත්‍ය ඔක්කොම දැකලා දාන. හේතුඵල පරම්පරාවෙන් ආස්වා පරම්පරාව වෙනව ඥානජනේ අනියම් කාමයේදී පටිච්චසමුප්පාදිය අනුව විපස්සනාට වැඩනා. දසදාසක් ලෝක ධාතු කෙරලක්ෂය සත්පල අනන්ත සත්පල යටි සෑම සංස්කාර ධර්මයක් ඉතිරි නැතුව සියල්ල විපස්සනා ඥානයෙන් දැකීම තමන් වාග්නේ අවියම් කාර්යයේ ධර්මමෝචයේ උදාවන සුභමෝචයේදී දසදාසක් ලෝක ධාතු ඒකා ලෝකෝ කම්පිත වෙන්නේ අනේක ප්‍රාප්ති සාත්‍රයන් සිද්ධ වෙන්නේ සපරිවාර මාර පරාජය කොට දස බල ඥාන චතුන් වායතාරඥානාදී අනන්ත ඥාන දාස පරිවාර කොට යන්නේ සර්වකතාඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට තමින වදාලා මාපලෝද සම්පාවන මේ මොහොතේ අනේක ජාති සංසාරයන් ගාථාව ආවාදීන කරන තමන් වාසයේ නීති වාග්ය මනෝමය වශයෙන් දේශනා කරන අබ්දාතක් බෝධිපාරියන්ගේ සමවස්ව වින්දා යමේ තත්යේදී බෝධීන් වහන්සේ කල්හිත ලෝකන පූජා පැවැත්වා තුන්වෙනි තත්යේදී රුවන් සක්මණේ සමවස්ව වින්දා හතරවෙනි තත්යේදී රාජා රාජා රතනාකරෙහි ධර්ම සම්මාසනය කළ අන්තිම දවසේදී ශ්‍රී දේහයෙන් බුදුරැස් වේදුනා රාජේන පස්වෙනි තත්යේ අජපා නුගලෝක් මොල සමවස්වයෙන් රැදී සිටියා මාරණීත්‍රෝ පලවා හරියා අයනි සතිය මුචලින්ද නාගභවනයේ සද්ධාත සමාපත්තියෙන් වැලිහිටිය මුචලින්ද නාගරාජයාට ගාථා දෙකකින් දේශනාවක් ද පැවැත්වුණා. අත්නි සතියේදී කාර්යාතර මොණියේ සමවත් වූයෙන් වැලිහිටිය අවතාර දාසේ තපස් බලක දෙන්නගේ කෙලිපෙත් මේ මීපෙදු අසුන පිළිගත්තා. එතෙන් නඩ ජීව හේකදාදි පිටත් දුන්නා. අදිනී තත්යේදී ධර්ම ගාමී රත්නේ සම්මර්ථනය කළ සාපති බ්‍රහ්මරාජයාගෙන් ලක්කල ආරාධනය කුන් ලෝකයේ මුදුවැසින් ගැලුවා. ධර්ම දේශනය කරන බාට ප්‍රතිඥා දුන්න. එවාගේ මැතල පෝජාසේ ඉසිපත නාරා මෙකදාට වැඩම කරවෙලා එන අතර මඟදී සුප කාජයගෙන මුදුමාමයේ පෙන්නලා ඉසිපත නාරා මේ ගත කළ පශ්චවාගේ ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛව දසදාසක් ලෝක ධාතුවට ඇතනෙසේ ධම්මචක්කා පවත්තන සෝත්‍රාත දේශනය පැවැත්වා. දාන කෝටියක් ධර්මයන් රහතුන අතංකයක් ප්‍රේත සෝවාන් වන අඤ්ඤා කොණ්ඩඤ්ඤම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පංචවර්ගීය ස්වාමීන් වහන්සේ මේ බිස්සු භාවයේ පැවිදි වුණා. එදායින් පසු මාස 10ක් ඇතුළත 20000 කටවඩා මහා රහතන් වහන්සේලා පහළ වුණා. එවැගේම ඒ අනතුරුව තමයි බුදු වීමෙන් අවෝග්ගත් වෙන වෙසක් පොහොය දවසේදී මේ මහ රජු වහන්සේ යථා ඥාති නමස්කාර කරලා නුරේ වැඩම කරවා වදාළේ. මේ දවසේදී මේ තුන් උත්තරීතර දේශයේ පැවැත්වෙන ළඟට තනියේ රුවන් සක්මණක් පවා යම මහා බලාර පානි මහ පොළොව කම්පිත වුණා. මල් වැහි වැස්සා නිල දෙනා පෙරවන් සරණ ගියා. කෝටි රාජ්‍යයක් ජනතාව රහත් වුණා. අසංකේයයක් පිළිස සෝවාන් ආදී යට මාර්ග පරිණිවන් ලැබුවා. මේ දියට අවුරුදු 45ක ලෝක වැඩසල දූ ඒ සාන්ති නායකයන් වහන්සේගේ එදා බෝධිසත්ව චරිතයේ සම්බන්ධ වූ දරුණෙන් අතර ජානේ කුමාරයා මේ ජීවිතයේ රාමල ගාතර කුමාරයා පුත්‍රයන්ගේ බාටපත් සිග්නාකාමයෙන් අන එදා පිණි අට උපලවන්න රහත් මේ නිවාසයේ බාටපත් ඉරිදිමන්දිනේකින් අගතන්පත් රහත් වුණා. එදා මෞර්තිය දෙපළ මේ දවසේදී සුද්ධෝදන මහා මායා මෞර්තියන් දෙදෙනා බාටපත් වුණා. එදා මාත්‍රී දේවීන් වහන්සේ වෙතා යටෝදරා දේවීන් වහන්සේ පසුකාලික පැවිදි දසදහසක් දිනා සමග පැවිදි ආරියත්‍යයටපත් වුණා. එදා ජෝතික බ්‍රාහ්මණයන් වෙතා දෙව්දත් කරුම් වුණා. එදා අතුමාගේ ධාපනයේ තුමියදන අමිත තාපනා මෙදා ඉන්දි මාලිකා බාටපත් වුණා. එදා මහ බෝසතුන් වහන්සේකට සහයෝගයෙන් කටයුතු කළ හැමති මනුල 8000ක් දිනා සහ තමන් වහන්සේගේ පරිවාර බාටපත් වූ සියල්ලෝම කීමාන කාලයේද බුදු පිළිස බාලපත් නිවන් දැක්කා. එදා මේ තාපස්වාරයක් මහා ප්‍රතිමේ කම්පා කරමින් බෝධි සම්භාර පුරා මේ දේත ලෝකදා බුදුනේ සමන් ආත්මය බව ඒ පූර්වාපර සම්දි ගල්පමින් එම දේශනී මහාවදාන ඒ අවස්ථාවේ තමයි මහා පොළොවට කම්පා වුනේ. දැන් මෙතකින් අපට පැහැදිලි වන මහා බෝසතාණන් වහන්සේ මෑණියන් කරපිරියාගේ මහතෝලියේ දීනෝ දවසේ පාට මේ සාක්ෂිර්ග පාණියක් අතරක් නැරේ ඡන්ද චිත්ත ගිරිය හිමන්තාමයේ ඉරිදිපාද හතර පදනම් කරගෙන බෝධිසත්වාර පුරාගෙන ආවා මොන මාත්‍රාවේකදදී බෝධිචිත්තයේ ආපතට ගියේ ඒතා සමන්නාතේ විෂයාසන්තයේ කල්පලක්ෂයේ තරම් දීර්ඝ කාලය තුන බෝධිසත්වාර පුරාගෙන ඇවිල්ලා අනිත් ගංගානාගම මහාසාගරය වෙත ගලාගෙන ආවේ ඒ කාලේ සම්බා දැවිල්ලා ලෝතුරා බුද්ධ රාජ්‍යය ලබා දුන්නා තමන් වහන්සේ බුදු බාලපත් වෙනා 45 අවුරුද්දක් නොවන වැඩසටහනවා මේ මාන කාලයේදීම මහා සමාගම් හිටිය අතරකදී සූවිච අතන්තියක්ද වෙනත් වෙනත් අවස්ථාවලදී නව කෝටි අක්ෂරියක් වෙනාද අමා මහ හේලට පමුණවා වදාලා අනාගතයේ බලා මානිල් මාසුමද හේතන දීමක පත්මයේ එවැනිම සුදු බුදුරජාණන් වහන්සේ දනදායක පාසයෙන් අස්තංග සමන්වාගත ධර්මස්වයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාරණ සමන්වාහනේ අවුරුදු 45 පරිවාසෝ වරදමින් ඇනදෙත ජනදාසක් ලෝකදා මේකාලෝක කළ මිනිපානක් තිබෙන්නාසේ අනුපාදිතයට පරිනිර්වාණය නිවන් පොර ගැතියක් තාතන් වහන්සේලා පිරිනි වුණා ආර්යයන් වහන්සේලා සුභිගාමී වුණා තමන් වහන්සේ ජීවමාන කාලයේ නියමා රජුරක් රහත් ඵලයට පැමිණෙව්වා මෑණියන් මහත්තයා ධර්ම සංග්‍රහ කරන මිස අත්දිනේ වතරේදී දවස්නාට වැඩම කරවලා අභිධර්ම දේශනා පවත්ලා මෑණියන් මහත්තයා ප්‍රමුඛ 80 කෝටියක් ජනතාව ආමාම අරිහෙට පැමිණෙව්වා මේ වාගේ ඥාති සංග්‍රහයේ සහිත සීල සංග්‍රහය නිමවාගේ සාන්තිනායකයන් මහත්තයේ ඉරි වස්තාව දාලා මේ වාගේම එකල සැවතුනාව තොලස්මා ජනපදයේ සාහිදාන උයන්පකුල මාර්ගාවේ සියලු දිශාරස්තාරණ කාර්යාගාරයෙන් නැත්තාව ජීතුන එතෙම නිරාද තාරකා මහා ප්‍රතිමා මේලු පරවත මහා තාගන විශාල වස්තු ගිරාදන වලින් කඩන් යාන වහන ඇඳුම් පළඳුම් මිලම දල්ලා මේ පාරිභෝගික වස්තු හැමෙන් දීමෙන් ඇඳුමේ පළඳුමෙන් බතෙන් මුලෙන් දේතෙන් හේතෙන් පරිහරණය කරන ආස්කාර කියන්න හිත ඇති හිත නැති සෑම සාස්කාර ධර්ම ඇතුව නැතුව යන ගමින් අනිත්‍යයි ඇතිනෙන් නැතිනෙන් දෙකෙන් නිරතුර පෙනෙන දෙවෙන් දුකයි කැමතිසේ නොපවත්නා ගමින් අනාස්කාරයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයේ යථා කියන සායස්කාර ධර්ම සීලන සංකත සංතාප විද්‍රිනාම ස්වභාවයෙන් යුක්ත දෙමින් දුක්ඛාය කර්තියයි ඒ දුක නැවත නැවත කෙලෙතෙන තෘෂ්ණාව ආයෝග නිදාන සංයෝග පරිපෝදාසේ යුක්ත දෙමින් දුක්ඛ සමුදයාය කර්තියයි ඒ දෙකම නැති සාර්ථ නිර්වාණ ධාතුව නිස්සරණ හිමේ කාතංග සමතාසේ යුක්ත දෙමින් දුක්ඛ නිරෝධ කර්තියයි නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට භවනා වශයෙන් වැඩි වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිඥාන හේතු දර්ශන අධිපති ආර්ථ යුක්ත දරින් දුක් නිරෝධ ගාමනී ප්‍රතිපදාය සම්පින වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝමී දාන ආදී දස පාරමිතාන භාවය තමන් වහන්සේලා පැතුම් බෝධියකින් අචලා මනසා සාමාමාන ලෙස පස්තුනේ චතුරාර්ය සත්‍ය අවබෝධයේයි එතෙත් අප ධර්මයේ කළාව කෙලෙස් කිනිමල නිවාසාන්ත නිවන ජනකේ හදාලාව බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා ලෙසින් කයෙන් වචනේ සමතරේ අපේ ගෞරව ආචාරොත් මාග නමස්කාරේ වේවා අපට නිවන් දක්නා ජාත්‍යක් පා වෙදතුරු මහා රජුගේ යනි ශ්‍රේෂ්ඨ වූ කල්යාණ මිත්‍රවත්යන් ගලන ආන්න ලැබේවා දසින් ලැබේවා ආශ්‍රය කරන ලැබේවා අනුගමනය කරන ලැබේවා අපට කේවාගේ දාන ආදී දස පාරමී කුලමී සාකෝදී පතේ කෝදී අවිතම් කෝදී දක්වාම නිවන් මාර්ගය ගන්නට වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරත මේ ජීවිතේ පුරා කළ සෑම කුසලයක් පාරමී පාඩපත් අපට සතු බෝධීකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා අද මෙතෙකින් මේ රත්පත් කර ගන්නා ලද්දා වූ හික දවසේ මහා සම්ගත දක්ෂිනා පිළ දැමීමෙන් ලැබෙනා වූද අසීමිත කුසලස්කන්ධය මහා සතන වෙලෙකර අභාව ප්‍රාප්ත වූ චිත් පූජ්‍ය දරණාගම කුසලගම ස්වාමීන් වහන්සේගේ සහායම සහෝදර සහෝදරී පිරිසගේ ධනාවර ධ්‍යාන මහන්සේට වන මුනිසේන කුමාර දේවී බැතුමානන්ද මේ පුණ්‍යලාභයක් වේවා එතුමාණන්ගේ පුදර්භගේ සුගතියක්ම වේවා භවයක් පාසා වෙතතුරු මහ රජුවන් මාගේ කල්යාණ මිත්‍රයන් ලැබේවා භවයක් පාසා ශ්‍රද්ධා දින සුත ත්‍යාග ඥාන ගුණ ලැබමින් දාන ආදී දස පාරමී ගුණ මුදල්පත් කර ගනිවා සතර වසනාතුළු සුවසේ පාරමී සපුරා සමන් සතු උතුම් බෝධීකින් අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රහමාම අනිවන් සුව සාක්ෂාත් කරේවා අත්‍රාමි කරුණාවෙන් පින් සමුගම එතුමාණන්ගේ දෙමෝපියන්ද මේ මෑණියන්ගේ දෙමෝපියන්ද මේ රැඳෙතිනව සෑම දිනාගේ දෙමෝපියන් ආදී යම්තා පරිලෝකීය ඥාතියන් එතුත්තේ සෑම දිනාද මේ කුණිලාභය අනුමෝදන් වෙත්වා මේ සෑම දිනාටත් භවයක් පාසා සුගතිතකල් නිදරේ පාරමිතා පිළිපැතු බෝධියකින් අමාම අනිවන් සුවප්පේවා ආඛ්‍යා කරුණාවෙන් පින් පංගුමු සාසනාරක්ෂක ලෝකපාල සාත්මාරක්ෂක නිත්‍ය දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් හැමින් අනුමෝදන්ව සම්බුද්ධ සසුනේ ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ සගපිරිසට මේ මෞර්ය දුර්ගල සෑම දිනකට සේවා ආරක්ෂා සැලසා දෙත්වා කතු බෝධිවණිය සාන්ත නිවන්සෝ ලබත්වා ආශා මෛත්‍රියෙන් පින් පමුඟුමු යෝගී පූජ්‍ය ධර්මාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ ගුණවත් ඥානයන් වහන්සේ අතුළු පවුලේ සෑම දිනකටම මේ සහභාගී වෙන සියලු මාතුළු මවුරු දුර සෑම දිනකටත් අසල් රැකියන්න මේ පින් අනුමෝදන් මේ සෑමදා මෙලොව වශයෙන් ඇති අතනේ පාපලෝපාදන අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කර්ණ මාරක බාධක ධ්‍යානද නිරදුක් වන්දනේ මේ තෙවිස්වාසනීය වේවා සමන සිවරක්කානේ රත්නත්‍රේ සූචි මහා ගුණේ අතීනිතා රක්කා නිරතුරුව ලැබේවා කජතර සතුරු ගෙනිකල වශයෙන් සවියාවදා විපත්ති වලකීවා පාචෙන්ද මේදාදයක් නොවේ කායික මානසික සැනසෙන්නේ දෙලව දූනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා සිල්වත් ගුණවත් ධනවත් බෝධත්ව මෞපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැත හිත මිතුරන් සේවක සේවිකාවන් ඇතුව සුවසේ පාරමී ගුණ සපුනා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය බෝධය බුදුපතිය බුදුමහරහතන් වහන්සේ නිමිතලසේ කරන වදාළ අජරාමර සාන්ත ප්‍රමිත ලෝකෝත්තර අමාම නිවන් සෝපිනේ තේජු ආසනා වේවා ආඛ්‍යා නිවන් සෝ ආසනා කරලා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा නිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा නිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා එත්තාවතාචයම් මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිනිද්ධියා දානං දදන්ත සද්ධාය සීලං රක්ඛන්තු සම්පදා භාවනා විරතවන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉදං ඕජාතිනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං ඕජාතිනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං ඕජාතිනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ සූයාව නිම්මාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ සූයාව නිම්මාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ සූයාව නිම්මාන පත්තියා ඉදං මේ කුල්ය කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ කුල්ය කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ කුල්ය කම්මං ආසවක්ඛයාවං හෝතු සම්ම දුක්ඛාපමුඤ්ඤතු පුරාපේ කම රඝෝම තාන්තෝ නිතුල්ම නීතිනෙක් දීලා ධර්මශ්‍රවණී කළා මාතත් තේරෙන්නේ යතරම ධම් කතාවක් කියවුනේ එතෙන් කියලා ධර්මස්ත්‍රවණී කිරීමෙන් ධර්ම පූජා කිරීමෙන් ගඳුන් කිඳුන් කිරීමෙන් සර්වාකාරයෙන් කරගන්නා කුසලයේ යභාවප්‍රාප්ත වනවා කියලා නම් වහන්සේට සතුතිරු ඥාතීන් දැක්කේ ජීවමාන මෑණියන් වහන්සේට මේ ජීවමාන වහන්සේට අනිකුත් මේ මහතුරු මහුරු දුන්දර සෑම දිනකට විශේෂයෙන් මේ සෑම දිනකට මේ ධර්ම ලාභය ලබා ගැනීම සඳහා ආනුශාසනා කළ බෝධි කුසල ධම්ම ස්වාමීන් වහන්සේට ඉරෝමි සප්පබල වින්දා සතුවත් කාල දීර්ඝව ලැබේවා කායික මානසික සැලසීම ලැබේවා දෙනව සුභසත පරිදේවා රතු ගෝණියන් ලෝකෝත්තර මාම අනිවාස වූ කිරිති හේතු වාසනා වේවා අභ්‍යාපි මෛත්‍රීන් ආශිර්වාද කරනවා සදා සත්‍ය භවතු සම්ම මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුගාමීන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සබ්බ දේවතා ධම්ම සංඝානුගාමීන සදා සත්‍ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වච්ඡන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරානෝක්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේකච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු. අපට ධර්මීය ඥානය ලබා දෙමින් ජීවිතයේ තවාපලමින් ජීවිතයේ අද වයෝවෘද්ධ ගිලන්න ප්‍රතිකා ලබන අපේ පූජනීය ආචාර්ය මහෝත්තමයන් වහන්සේ දකින්න ගමනක කාය අද මේ ධර්ම දේශනාවට සමිලී අප මේ රැස් කරගත් සීල කුසලානුසාරයෙන් මේ පූජනීය අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ.